2013 වසරේ 6 වෙනි මාසේ 9 වෙනිදා භාවනා වැඩසටහන. යම්තාක් දුර ධර්මයේ අධ්‍යයනය කරපු පිරිසකුත්, ඒ වගේම නවක පිරිසකුත්, සියලු දෙනාම ඉන්න මොහොතක්. නමුත් සියලු දෙනාම ගමන් කර යුත්තේ එකම දුරක්, එකම මාර්ගයක්. මේ මාර්ගයට අයිතිකාරය නැහැ. මේ මාර්ගයට කිසිම ආගමක්, කිසිම ජාතියක්, කිසිම රටක්, වර්ගයක්, කුලයක් නැහැ. මේකට කියන්නේ ස්වභාවික සත්‍ය, එසේත් නැත්නම් තථාගත ධර්මය කියලා. ඔබ බලන්න ඕන, ඔබේ ජීවිත පොත ඔබ වෙන කිසිම පොතක් නෙමේ කියව යුත්තේ ඔබගේ ජීවිත පොත. මා කියන වචන ඔබ කිසිම අන් පොතක් සමග නොවේ සංසන්දනය කළ යුත්තේ ජීවිතයේ සමගයි. මා කියවන්නේ ජීවිත පොත, මා දේශනා කරන්නේ ජීවිත පොත. ඔබ සසඳා බැලිය යුත්තේද ජීවිත පොත. පැහැදිලිනේ? දැන් අනිත් පොත් අමතක වුණාට කමක් නැහැ. ඒ පොත් අධ්‍යයනය කරන්න බැරි වුණයි කියන කාරණේ කමක් නැහැ. ඒව ගැන මන් දන්නේ නැහැ, ඉගෙන ගත්තේ නැහැ කියන කරුණු එච්චර වැදගත් නැහැ. එහෙත් මේ වචන හඳුනනවා නම් ඒ හැඳින්වීමට පොතපත කියවීම තුළින් ලොකු උපකාරයක් ලැබෙනවා. නමුත් දැන් අපි හඳුන ගන්න උත්සාහ කරන්නේ ඒ ජීවිතයේ දුක සහ නිරෝධය. දුක ඇති වෙන්නේ අපේ මනසේ තියෙනවා කොටස් පහක්. ඒ කොටස් පහ තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කොටස් පහ. රූප කියලා කියන්නේ ඉතාම සරලයි. ඔබ මේ මොහොතේ ඔබේ නිවස දැන් මෙතන නැහැ. දැන් මම ඔබේ නිවස මතක් කළා. දැන් ඔබට සංඥාවක් ආව, මේ කියන්නේ හැමදෙරු මේ අපේ ගෙදර ගැන තමයි. දැන් මේ සියලු දෙනාටම තමන්ගේ නිවස පේනවා. සමහර අයට පේන නිවස තට්ටු නිවාසයක්, සමහර අයට පේන නිවස තනි මහලේ ගෙවක්, තවත් කෙනෙකුට පේන නිවස දෙමහලේ නිවසක් ආදී කොට ඇති නොයෙකුත් විවිධාකාර රූප නේද දැන් මේ සියලු දෙනාගේම හිතවල තියෙන්නේ. එහෙමයි. එහෙමනම් අන්න ඒ වගේ තමන්ගේ මේ සංඥාවට මැවි පේන රූපවලට තමයි රූප කියන්නේ, වෙන දෙයක් නැහැ. ඒවට තමයි උපාදාන රූප. ඒ රූපයක් මැවෙනකොට ඒ රූපය කෙරෙහි දක්වන ආකල්පය මෙතන සිටින සියලු දෙනාම විවිධාකාරයි. ඒ දක්වන ආකල්ප තියෙන්නේ සමහර කෙනෙක් ටිකක් බැඳිලා නිවසට, සමහර කෙනෙක් ගොඩාක් නිවසට බැඳිලා, සමහර කෙනෙකුට ඒ නිවස එපා වෙලා, සමහර කෙනෙකුට ඒ නිවස ගැන කිසි ආසාවකුත් නැහැ. සමහර අය මේ නිවස මගේ කියලා හිතනවා. සමහර උදවිය මේ නිවස අනුන්ගේ කියලා හිතනවා. එතකොට තමන්ගේ නිවස ගැන දැන් විවිධ නිවස් අපිට මතක් වුණා. ඒ නිවස ගැන විවිධ ආකල්ප අපේ හිත් තුළ ඔන්න තියෙනවා. මේ සියලු දෙනාගේම හිත් තුළ විවිධ ආකාරයේ තියෙනවා. එතකොට රූපය ඊළඟට වේදනාව. ඒ නිවස ගැන තියෙන වේදනාව එකිනෙකාට වෙනස්. හැබැයි කුමන හෝ වේදනාවක් තියෙනවා. මේක මගේ, එහෙම නැත්නම් අන් අයගේ. එහෙම නැත්නම් මම ප්‍රිය නැහැ, එහෙම නැත්නම් ප්‍රියයි, එහෙම නැත්නම් වන්දියස්තයි. වේදනාවකුත් තියෙනවා. ඒ වේදනාව තුළින් අපිට යම්කිසි දැනීමක් ඇති කරන මනස තුළින් සංඥාවක් ඇති කරනවා. මේ හේතුකාරක කොටගෙන මෙන්න මේ හේතුන් නිසා මම මේ ඔස්සේ මේ විදියට මම ක්‍රියා කළ යුතුයි, එහෙම නැත්නම් මෙහෙවිය යුතුයි, ධාරණය කරගත යුතුයි, පැවැත්ම සකසා ගත යුතුයි කියලා එකෙක් සංඥා පද්ධති තියෙනවා. දැන් අපි හිතමු අපි කුලියට ගත්ත නිවසක් කියලා හිතමු. එතකොට මේ නිවස මට නෙමේ අයිති, මං වසර දෙකක කුලියකට ඉන්නේ. ඊළඟට එයාගේ අදහස දැන් ඒ වේදනාව ඔස්සේ එයා සංඥා කරනවා, මම මේ නිවස තුල පවතින්න ඕන මේ විදියට. මට මේ නිවසේ බිත්තියකට ඇණයක් ගහන්න ගේ අයිතිකාරයෙන් අහන්න වෙනවා කියන සංඥාව තියෙනවා. මේ නිවසට මට උවමනා කරන පේන්ට් එකක් කරන්න බෑ, ඒක අයිතිකාරයෙන් අහන්න වෙනවා කියන සංඥා පද්ධතිය තියෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර තියෙනවා. මේ හැම මොහොතකම මේ හැම ක්‍රියාපද්ධතියක්ම ගිනි අවුලවා ගන්න අපි ගිනි පෙට්ටියක වෙඩි බෙහෙත් වර්ග දෙකක් එකට එකතු කරලා ගිනි අවුලවනවා වගේ සෑම මානසික ස්වභාවයක්ම උපාදනය කිරීමට එකිනෙකට එකිනෙක ගැට ගැසීමට අවශ්‍ය කරනවා. දැන් මහා පෘථුවිය හැදෙන්නෙත් එක් එක් අංශු කොටස් රාශියක ඒක රාශීත්වයකින් ප්‍රධාන කොටස් හතරකින් යුක්ත මහා ප්‍රභේද දහස් ගානක බලයක් තමයි මේ මහා පෘථුවිය. ඒ වගේම මානසික බලයත් එහෙමයි. සංස්කරණය, සැකසීම, එකිනෙකට එකිනෙක බැඳී යාම සිදු වෙනවා. ඊළඟට අපිට තියෙනවා විචානනය. මේ හැම දෙයක්ම මෙය මෙසේ නොවිය යුතුයි කියන විඥානයක් තියෙනවා. මේ සියලු දෙනාට මෙහෙමයි. මේ සියලු දෙනාගේම නිවස තිබුණාට ඒ නිවසේ එකයි කියනවා අපි සුදු පාට ගැල්විය යුතුයි. අපි කහ පාට ගැල්විය යුතුයි. අපි නිල් පාටයි මේ නිවසේ පේන්ට් එක හැටියට යොදාගන්න කියලා ඔන්න එයා ළඟ විඥානයක් තියෙනවා. විශාල ගැඹුරු සිද්ධාන්තයක් සරල කරුණෝකාරණා කීපයකින් කෙටිව අපි කියන්නට උත්සාහ කරා. අපි සතුටු වෙන පරිදි ඒක සම්පූර්ණයෙන් දැනුවත් උනේ නැහැ කියන්න කාලෙම මදි. නමුත් සරලව උන්න අපි කිව්වා මෙන්න මේ වගේ තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ಗುಣ පහක් අපේ හිතේ තියෙනවා. එකට කැටි වුණාම අපිට සිද්ධ වෙනවා මතක් වීම කියන එක සිද්ධ වෙනවා. හැමතිස්සෙම නොයෙකුත් දේවල් මතක් වීම කියන සිද්ධාන්තය සිද්ධ වෙනකොට ඔය කියනා වූ පංච උපාදානස්කන්ධයේ සංස්කරණය බොහොම වේගින් සිදු වෙලා තමයි අපි ඉස්සරහට ගමන් කරන්නේ. උදාහරණයක් වශයෙන් ඔබේ රථය ඔබ ඉස්සරහට ගන්නකොට මොනතරම් වේගයකින් එහි එන්ජිම තුල ඒ ක්‍රියාත්මක වීමක් සිදු වෙලාද ඔබ ඉස්සරහට රැගෙන යන්නේ. ඒ වගේම තමයි ඔබගේ මනස තුල ඉතා වේගවත් ක්‍රියාදාමයක් සිදු වෙලා ඔබගිට මතකය කියන දේ පහල කරලා දෙනවා, අවදි කරලා දෙනවා. හොඳයි. මේ මතකය මේ මනස තුල අතරමං වුණ මිනිසයා පහළ වෙනකොට හිතනවා මේ මතකය මගේ, මේ ආකල්පය මගේ, මේ හැඟීම මගේ, මේ හැඟීම අයිති මට, මේ හැඟීම තුලින් විඳින්නේ මම, මේ හැඟීම මෙසේ විය යුතුයි, මේ හැඟීම මෙසේ නොවිය යුතුයි කියලා නොයෙකුත් විදියට විඥානනය කරනවා, විඥානගත කරගෙන ඉන්නවා. ඒ නිසා ඒ උපදින සිතුවිල්ල තුළ මිනිසුන් මේක මගේ අදහස, මගේ න්‍යාය, මගේ දර්ශනය, මගේ චින්තනය, මගේ හැඟීම කියන බුද්ධි කර ගැනීම තුළ විශාල මානසික ආතති කියන එක මිනිස්සු ලබනවා. මානසික ආතති කියලා කියන්නේ මානසික යංගිසි ආකල්පයකට ආසත්ත වීම. ආසත්ත වීම කියලා කියන්නේ දැඩි කැමැත්ත. දැඩි කැමැත්ත තමයි ආතතිය බවට පත් වෙන්නේ. ආසත්ත භාවය තමයි මානසික ආතතිය කියලා කියන්නේ. එහෙමනම් ඒ ආසත්ත භාවය තුළ එයා ඔන්න දුක කියන එක අනුභව කරන්න සිදු වෙනවා. හොඳයි, යම් කිසි කෙනෙක් මේක අවබෝධ කරගන්නවා සත්‍ය වශයෙන්ම මේ දකින්නේ අපි සීනයක්. අපි හීනයක් දැකමින් තමයි මේ සිටින්නේ. මේ හීනෙන් අපි අවදි විය යුතුයි. මේ මනස කියන්නේ මැජික් කාරයෙක්. එහෙමත් නැත්නම් මායාකරුවෙක්. එහෙමත් නැත්නම් මිරිඟුවක් කියන කාරණේ හරියට වටහා ගන්නවා. ඒ වටහා ගන්නකොටම එයා දකිනවා මේ නටාගෙන එන මේ මනස පෙරලගෙන ගොරවගෙන සුලි සුලඟක් වගේ මේ එන මනස එයා දකිනවා මේ තුල මම නැහැ, මගේ ආත්මය නැහැ, මගේ අදහස, මගේ සංකල්පය, මගේ චින්තනය, මගේ දර්ශනය කියලා දෙයක් මේක ඇතුලේ නැහැ. මේ තියෙන්නේ මායාව. මේ තියෙන්නේ මායාව. සිතිජය වගේ. සිතිජය කියලා කියන්නේ මොහොතේදී අපි දකින, අපි දකින්නේ අපට හිරු වැස යන මොහොතක් ඔබ මොහොතේදී දුටුවනම් පැහැදිලිවම කිලෝමීටර් 50ක් ඈතින් අපිට හිර අල්ල ගන්න පුළුවන් කියලා පේනවා. අන්න ඒ වගේ කියලා පෙන්නන මේ සිතිජය වගේ තමයි අපේ මනස. කොහොමද සිතිජය අල්ලන්න ගියොත් පේන මානය එකක්, සත්‍ය ස්වභාවය එකක් කියලා දැන් ඔබ හැමදෙනාම දන්නු සිතිජයේ. එහෙමනම් ඒ සිතිජයේ ස්වභාවය වගේම තමයි සිතිජය කිසිදාක තමන්ට ග්‍රහණය කරගන්න බෑ වගේ ඔබට කවමදාකවත් ඔබගේ මනස ග්‍රහණය කරගන්න පුළුවන් කමක් නෑ. ඒක මායා ධර්මයක්. මායා ධර්මයක් තුළ කිසි විටක යථාර්ථයක්, කිසි විටක සත්‍යයක් නැත. මිරිඟුවත් උපමා කළා. මිරිඟුව තුලත් කවදාවත් ඒ පේන දේ ග්‍රහණය කරගන්න, අල්ලගන්න, සමීපයට යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. කොතරම් පිපාසය තිබුණත්, කොතරම් දෙපා වෙහෙස කළත් කිසි දවසක සිතිජය අල්ලන්න බෑ වගේ මිරිඟුවත් අපිට අල්ලගන්න හම්බෙන්නේ මිරිඟුව නිතරම ඈතින් ඈතට අපිට පේන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ විඥානය, මේ සංඥාව මිරිඟුවක් මායාවක් කියන එක තේරුම් කළා. දැන් මම මේ කතා කළේ ජීවිත පොත ගැන. ඔබ දැන් බලන්න ඕන ඔබේ ජීවිත පොත පෙරලමින් බලන්න. මම කිසිම පොතක තියෙන දෙයක් නෙමෙයි කතා කරන්නේ, ඔබේ ජීවිත පොත ගැන. ඔබට කියවන්න ගොඩක් දුර යන්න ඕනේ ඔබේ සිත, ඔබේ හැඟුම්, දැනුම්, ඥාණය ඔබ සතුව තියෙන හැම මොහොතකම ක්‍රියාත්මක වෙනු බලන්න මේක ඇත්තද කියලා. හරි, දැන් එහෙමනම් ඒ ස්වභාවයයි කියලා මනාව හඳුනගන්න තැන අපි රැවටීම, මුලාවීම, ඒ ඇතිවෙන්නා වූ මනෝභාවයන් වලට ආසත්ත වීම කියන එක නැති කළා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ සිද්ධාර්ථ කුමාරයන් ළඟට ඇවිල්ලා කියනෝ සිතුවිල්ලක්, මොකටද ඔබ දුක් විඳින්නේ? ඔබ යන්න ගිහිල්ලා මේ මුළු ලෝකේම රාජ්‍යත්වයට පත් වෙන චක්‍රවර්ති රාජ්‍යත්වය කියලා කිව්වා. චක්‍රවර්ති කියන්නේ මේ මුළු ලෝකේ වටේ රජ කියන එකයි. ලෝකේ වටේ රජ වෙන්න ඔබට පුළුවන් මුළු ලෝකෙම ඔබ තුලින් පාලනය කරන්න පුළුවන්. ඔබ එතෙන්ට යන්න. එවිට කියන බුදුරජාණන් වහන්සේ ඒ මනසට, ඒ මාරයට, ඒ මාර සිතුවිල්ලට කියන මාරය ඔබ මාරයා නොවේද? ඔබ නේද මුලාව? ඔය නේද සිතේ තියෙන මුලාව? මටත් මම නැති තැන කොහෙද රජකම? මම ලෙඩ වෙනවා නම්, මම මැරෙනවා නම්, මම මහලු වෙනවා නම් සතර පෙර නිමිතිනි දැක්කේ. ඒ සතර පෙර නිමිති ඔස්සේ මාරයට කතා කරනවා, කොහෙද සක්වි චක්‍රවර්ති රජ කියලා ආමන්ත්‍රණයක් ලබා දෙනවා. ඒ ආමන්ත්‍රණය තුලින් අර සිත වහාම විසිර විහෙත විද්වාංශනය වී යනවා. වැරදි අවබෝධය තුල ජනිත වන්නා වූ ඒ චිත්ත බලවේගය නිවැරදි අවබෝධය කියන එක එකතු කිරීම තුලින් නැති කරන්නට පුළුවන්. ඒකයි අපි මිනිස්සෙකුට වේගින් තරහ කිපීගෙන එනකොට අපේ මිනිස්සයට සමාවෙන්න කියලා කිව්වහම, සෝරි කියලා කිව්වහම එයා ටිකක් සංසුන් වෙනවා. හරි, ඕකේ, කමක් නෑ කියලා කියනවා. ඒ වගේ තමයි මේ සිතේ තිබෙනා වූ යම් යම් ආවේගශීලී ගුණයන් වලට වැරදි දෘෂ්ටිය මත ඇවිස්සෙන මනසට නිවැරදි දෘෂ්ටිය සමීප කිරීමෙන් ඔබට හැකියාව ලැබෙනවා. ඔබේ මනස නිවාලීමේ හැකියාව තියෙනවා. හොඳයි, මේ මනස සපුරා නිවාලීමටද ඔබ ක්‍රියා කළ යුතුය. ඔය අවබෝධය තුලින් කොහොමද ඒ සම්පූර්ණ නිවාලිය යුත්තේ? එහෙනම් මනස ඇවිලෙන ක්‍රමය, මනස සැකසෙන විදිය, මනස පැන නගින ආකාරය මනාව හඳුනා ගන්න ඕනේ. පොහොර හඳුනා ගන්නට ඕනේ. මනසට පොහොර වෙන්නේ හැම මොහොතකම මනෝ සංචේතන. මනෝ සංචේතන ආහාර කියලා අපි පින්නතුන් ආහාරයක් ගැන අහලා තියෙනවා. මේ චේතනා ආහාර කියලා. මේ චේතෝ විමුක්ති වෙන්න, චේතනාවෙන් නිදහස් වෙන්නයි ඕන. දැන් ඔන්න චේතනාව අඳුන ගන්න ඕන. ඔබ හිතන්න පුළුවන් ඔබේ ওই හිතට පහළ වෙන සිතුවිලි වෙන්නේ නැති මේ කියන්නේ කියලා නෑ. චේතනාව කියන්නේ වෙන දෙයක්. චේතනාහම් වික්කවේ කම්මම් වදාමි කියලාත් කියනවා නේ. එතකොට සිත පිහිටවන ආකාරය කියලත් අපි ඒක සරලව අඳුන ගන්නවා. අපි චේතනාව ගැන ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරගත යුතු, තේරුම් ගත යුතු කාරණයක් බවට පත් වෙනවා. මම චේතනාවට මෙහෙමත් කියන්නම්, ටිකක් තේරුම් ගන්න සරල වෙන්න දෘෂ්ටිය කියලා වචනේ පාවිච්චි කරන්න. චේතනාව කියන්නේ දෘෂ්ටිය කියලා තේරුම් ගන්න. ඒක ඔබ දන්න වචනයක්. ටිකක් ඔබට ලං වෙන්න පුළුවන් මේ චේතනාව කියන කාරණය ඔස්සේ. මෙතන පෑන් දෙකක් තියෙනවා. එක්කෙනෙක් අරගෙන යනවා, තමන්ට මොනව හරි සටහනක් ලියලා අයගෙන අල්ලත යන. තව එක්කෙනෙක් පෑන අරගෙන යනවා, ඇත්තටම ඔහු ඒක බෑග් එකේ දාගෙන ගෙනියන්නයි අරගෙන යන්නේ. මෙතන කැමරාවක් සවි කරලා තියෙනවා. මේ කැමරාවේ සටහන් වුණා මේ පෑන් දෙක අරගෙන යනවා. නමුත් මේ කැමරාවේ සටහන තුලින් අපිට කියන්නට බෑ බලලා මේ දෙන්නගේ චේතනාව මොකද්ද කියලා. ක්‍රියාවලිය එකයි, චේතනාවල් දෙකක් තියෙනවා. හරි, ඔන්න තවත් ආකාරයකට අපි චේතනාව කියන සිද්ධාන්තය තුළ අපි ක්‍රියාත්මක වෙනවා. චේතනාව හැම මොහොතකම ආහාරය කරගෙන තියෙනවා, පාදක කරගෙන තියෙනවා, මනසේ පැවැත්ම කරගෙන තියෙනවා. කොහොමද තවත් චේතනාව අපි තේරුම් කරගන්නේ? චේතනාවෙන් තොර ජීවත් වීමේ ප්‍රතිපදාව හඳුනන්නේ මහරහතුන් වහන්සේලා, මාර්ගඵලලාභීන් වහන්සේලා පමණයි. අනිත් සියලු දෙනාම දන්නේ චේතනාවකින් තව චේතනාවකට මාරු වෙන්න පමණයි. ඔබත් හොඳට බලන්න, ඔබේ ජීවිත පොත පෙරලලා ඔබේ සිත තුල බලන්න. ඔබ යමක් හොඳද කියලා, මම ඔබට යම්කිසි භාණ්ඩයක් පෙන්වලා අහනවා, මේකට ඔබ කැමතිද? මේ වර්ණයට ඔබ කැමතිද? ඇඳුමක් පෙන්නලා අපි අහනු මේ ඇඳුමට ඔබ කැමතිද? මේ වර්ණයට ඔබ කැමතිද? ඔබ එක්කෝ මොකද කියන්නේ? මම කැමති, එහෙම නැත්නම් මම ඔකට කැමති නෑ. මම ඔකට ආස නෑ. ඒ ආස නැහැ කියන එකත්, ඒකට මං ආසයි කියන එකත් ක්‍රියාත්මක වන්නේ තමා කියන පුජ්‍යලත්වය තුල තීරණයක් ඇඳලා තියෙනවා, ආකල්පයක් ගොඩ නැගිලා තියෙනවා, සංඥාවක් ගොඩ නැගිලා තියෙනවා. ඒ සංඥාව මත තමයි එයාගේ මේ සියලුම ආකල්ප ගොඩ නැගෙන්නේ. ඒ තුල තමයි එයාට මේ සංඥාවල් පහළ වෙන්නේ. මේකට මම කැමති නෑ, මේකට මම කැමතියි. කවුද කැමති නැත්තේ? කවුද කැමති? මම. කැමතිත් මම, අකමැතිත් මම. අපි එතන අහනවා, කෝ මම? එහෙමනම් මම කියන්නේ චේතනාව. මම කියන්නේ චේතනාව. ඒ මම කියන චේතනාවක් තියෙනවා. හැමෝටම මේ චේතනාව නැද්ද? මම කියන චේතනාවක් තියෙනවා. මම මේ වගේ කෙනෙක් විය යුතුයි කියන අදහසක් හැමෝටම තියෙනවා. එසේ විය යුතුයි. ඒත් මේ අධ්‍යාත්මය තුළ තේරුම් කරගනිද්දී මම කිසිවෙක්ම නොවිය යුතුයි. කිසිවෙක්ම නොවෙන්නේ කෙසේද? ඒ කියන්නේ මමත් නොවිය යුතුයි. මම ගැහැණියක් හෝ මම පිරිමියෙක් හෝ වෙනාන් කෙනෙක් හෝ නොවේ. ගති විමුක්ත. බුදුරජාණන් වහන්සේ ළඟ මනුස්ස ගතිත් නැහැ, දේව ගතිත් නැහැ, බ්‍රහ්ම ගතිත් නැහැ, 31 තලයේම ගති නැහැ. ගති විමුක්ත. එහෙමනම් මිනිස්සෙකුට අදාළ විදියට බණිනු තරහ යන්නේ නැහැ. දෙවියෙකුට අදාළ විදියට බණිනු තරහ යන්නේ නැහැ. බ්‍රහ්මයෙකුට අදාළ විදියට බණිනු තරහ යන්නේ නැහැ. දැන් අපි හැම කෙනෙක්ම අපි හොඳයි කියලා සංකල්පේ තමයි මවාගෙන තියෙන්නේ. කාට හරි කිව්වොත් එහෙම ඔබ ගොඩක් හොඳයි. මොකද හිතෙන්නේ? හිතට සතුටක් දැනෙනවා. ඇයි ඒ? අපි මවාගත්ත විදියට ඔහු අපිට ආමන්ත්‍රණය කළා. ඒක නිසායි සන්තෝෂේ. ඒක ඇත්ත හරි වෙන්න පුළුවන්, වැරදි හරි වෙන්න පුළුවන්. නමුත් මේ මනුස්සයාට බොහොම සන්තෝෂයි. ඔන්න යම්කිසි මනුස්සයෙක් හිතාගෙන ඉන්නවා එයා ගොඩක් උගත් කියලා. ඔයා හරි මෝඩයි කියලා කිව්වොත් එයාට තරහ යනවා. එයා සිතාගෙන ඉන්නේ එයා උගත් කියලා නම් එයාට අපි කිව්වහම ඔයා බොහොම උගත් කියලා එයාට බොහොම සතුටක් දැනෙනවා. එයා හිතන් ඉන්නේ එයා ඥානවන්තයි කියලා. එයාට කිව්වහම ඔබ ඥානවන්ත කෙනෙක් කියලා එයාට සතුටක් දැනෙනවා. එයා හිතාගෙන ඉන්නේ එයා ලස්සනයි කියලා. ඔයා බොහොම ලස්සනයි කියලා කිව්වහම ඔන්න සතුටක් දැනෙනවා. දැන් හැමෝම හිතාගෙන ඉන්නේ එහෙමයි. එතකොට මොනවද මේ චේතනාව ඔස්සේ ආකල්පමය වශයෙන් මමංකාරය නැදී තිබෙන්නා වූ ආකාර විදි ප්‍රභේද අපි මේ ගණනාවකටම මේ විදියට ගමන් කරා. සරල සිද්ධාන්ත තුලින් ගැඹුරු කාරණා පැහැදිලි කරන්නේ ඔබට ඒවා ගැඹුරුයි කියලා කිසිවිටක හැඟෙන්නේ නැති වෙන ආකාරයට අපි මේවා ලිහිල් කරලා හරියට අර අම්මලා තාත්තලා හම්බ කරලා ඒ වගේම ඒව උයල පිහල දරුවන්ට අනලා ගණනට ප්‍රමාණයට බත්ගුලියක් හදලා කවන්නේ. එච්චර උත්සාහයක යෙදෙන්නට සිදු වෙනවා දේශකයෙකුට සාර්ථක පිරිසක් නිර්මාණය කර ගැනීම සඳහා, අවබෝධයක් ගොඩනැගීම සඳහා. හොඳයි. ඒ චේතනාව හැම මොහොතකම නිදහස් නොවී නොසිඳ පවත්නා ධර්මතාවයක් බවට පත් වෙනවා. හරියට දැල්වෙන පහනක් වගේ. ඔබේ සිත එහෙම එකක්. දැල්වෙන පහනක් වගේ හැම මොහොතකම නොසිඳ පවත්නන ධර්මයක්. පහන් දැල්ලක් ඔබ මතකයේ මවාගෙන ඒ උදාහරණය ගන්න. හැම මොහොතකම ඒ දැල්ල ෂය වෙනවා. ෂය වෙන්නේ යම් වේගයකින්ද, ඒ වේගයෙන්ම පහන් දැල්ල නැවතත් අර තෙල් හා තිරේ සමග එකතු වෙනවා. එහෙනම් මමංකාරයේ සමග හැම මොහොතකම අර චේතනාව කියන ක්‍රියාකාරකම වේගින් එකිනෙකට නොසිඳ පවත්නා ධර්මතාවයක් හැටියට වැඩ කරනවා. මෙන්න මේ ස්වභාවය ටික වෙලාවක් නිහඬව සංසුන්ව ඔබේ මනස තේරුම් කරගන්න, පහන් දැල්ලක් වාගේ නොසිඳ පවත්නා නැවත නැවත වේගයෙන් බැඳීමෙන් ක්‍රියාත්මක වෙන, චේතනාව අත් නොහැර ක්‍රියාත්මක වෙන මේ මනෝ ලක්ෂණය, මනෝභාවය මනාකොට හඳුනා ගන්න ඔබේ ජීවිත පොත ඔස්සේ, ඔබේ ජීවිතය තුලින්. ඔබේ මනස ඔබ මගේ කරගෙන, මගේ ආත්මය කරගෙන, මගේ ජීවිතය කරගෙන තදින් ග්‍රහණය කරන්න තියෙනවා. මගේ උදාහරණය සරලව පිටින් ගේන්න උත්සාහ කරන්න. ඔබට ඔබ වාහනයක්, කාර් එකක් මිලදී ගන්නවා. කාර් ගොඩාක් තියෙන තැනකින් එක කාර් එකක් ගන්නවා. ඔබට ඒ කාර් එකට කලින් කාලඟ තිබුණද, කොහේ තිබුණද, මොනවා වුණාද කියන සිද්ධාන්තය නෙමෙයි. ඔබ ගත්ත තැන ඉඳලා, ලියාපදිංචි කරගත්ත තැන ඉඳලා ඔබට ඒ කාර් එක පිළිබඳව සංවේදනා හටගන්න පටන් ගන්නවා. ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඔබේ හිතේ ආඩම්බරයේ සතුට වගේම කේන්තිය තරහවත් ඇති කරගන්නවා. අපි දකිනවා ඒක මේ සමාජය තුළ. එහෙම වෙනවද නැද්ද? එහෙම වෙනවා. මනසත් එහෙමයි. මේක මගේ කරගත්තට පස්සේ මගේ සිත දුකටපත් කළා. මගේ සිත දුකටපත් වෙලා මේ මගේ, මේ මමයි, මේ මගේ ආත්මයයි ජීවයයි කියලා අර කාර් එකත් එක්ක සිත සැලෙනවා වගේ හිතත් එක්ක හිත සැලෙන්න පටන් ගන්නවා. ඒක තමයි වෙන්නේ. හිතත් එක්ක හිත සැලෙනවා. යම්කිසි මොහොතකදී ඔය කාර් එක යම් දවසක තමන්ගේ ලියාපදිංචියෙන් ඉවත් කරලා තමන් මුදලකට ලබා දෙනවා අන් කෙනෙකුට. එතෙන් පටන් ඒ සිත සැලෙන්න පටන් ගන්නේ අර කාර් එක වෙනුවෙන් තමන්ගේ නොවේ. එතන ඉඳලා ඒ සිත සැලෙන්න පටන් ගන්නේ ආයි නැවත අයිතියක් ලබාගත්ත පුජ්‍යලයාගේ. මම ඔක ජීවමාන අත්දැකීමක් ලැබුවා. මට කලින් පොඩි වෑන් එකක් තිබ්බා. ඉතින් මම ওই පොතක් මුද්‍රණය කරන්න මුදල් මදි වෙලා ওই වෑන් එක මම ඉතින් විකුණන්න තීරණය කළා. ඉතින් මම එක් කරගෙන ගිහිල්ලා ඔහු පදවගෙන ගියා. මමත් ඉස්සරහා යන ගමන් සිටියා. ඔහු ඉස්සරහා තිබුණු කැසට් රේඩියෝ එකේ එක එක බොත්තම් ඔය අපිලිවලට ඔබාගෙන ඔබාගෙන යනකොට මම ඔහුට කිව්වා, "ඔහම ඔබන්න එපා, ඔබ කැඩී කියලා." ඔහු අතාරගෙන සද්ද නැතුව ගියා. මොකද ඔහුට තාම වාහනේ ගන්න වුණාට අයිති නෑ කියලා දන්නවා. ඊට පස්සේ ඉතින් ඒ කටයුත්ත කරලා ඔහුට වාහනේ අයිති කරලා දීලා අස්සම් කළා. ඒ වාහනේම මාව ඇරලවන්න මෙහෙ එක්කරගෙන ආවා. එක්කරගෙන එනකොට මම අර සෙට් එකට අත තියලා අර බොත්තමක් හෙබුවා. එයා මට කියනවා, "ඔකට අත තියන්න එපා, ඔක කැදී." යනකොට මම කිව්වා, "යා අත තියන්න එපා, ඔක කැදී" කියලා. එනකොට කියනවා, "අත තියන්න එපා, බලාගෙන කැදී." අයිති මාරු වුණා. ඇත්ත තමයි. දැන් මේක කැඩුනත් එකයි මට නැවත් එකම මට ඒක සංවේදනයක් දැනෙන්නේ නැහැ. දැන් එයා ඒ සංවේදනා ටික බාරගත්තා. ජීවිතේ උමයි සම්මතය. මොහොතක් සිතා බලන්න ඔබ ඉන්න නිවස, ඔබ හඳලා තියෙන නිවස, ඔය ඉන්න වට ප්‍රමාණය, ඒ පොළොව ප්‍රමාණය තුල මේක මගේ ඉඩමයි කියලා චේතනාවෙන් ඉඳලා මිය ගිහිල්ලා මිය ගිහපු ප්‍රමාණය කොච්චරද? ලක්ෂ කෝටි ප්‍රකෝටි ප්‍රමාණයක් ලෝකෙ මිනිස්සු බුදවරු ගණනාවක් මේ ලෝකෙ බිහි වෙද්දී ඔතන මිනිස්සු ජීවත් වෙලා මේක මගේ බින් කඩේ කියලා කෑ ගහලා මැරිලා තියෙනවා. දැන් මොකද හිතෙන්නේ? මම මේ කියන්නේ ඔප්පු තිරප්පු වෙනස් කරන්න නම් නෙමෙයි, චේතනාව වෙනස් කරන්න. මට මේ ඔප්පු තිරප්පුත් එක්ක ප්‍රශ්න නැහැ. ඒක සම්මතේ. සම්මතේ ඒක ලෝක විවාහාරයට සහ ලෝකයට අදාළ කරන સિદ્ધාන්තයක්. චේතනාවෙන් ඉවත් වෙන්නයි මම මේ පැහැදිලි කරන්නේ. මොකද වෙන්නේ? ඒ වගේ තමයි මේ වගේම සතර මහා ධාතුන් සහිත ශරීර ලබලා මේ මිහිතලයේ මිය ගියපු සත්වයෝ ප්‍රමාණය මං හිතන්නේ අර හිමාල පර්වතයේ තරම්ට වැඩි ශරීර කන්දක් ගොඩ ගහනවා. ඒ ශරීර ගොඩ ගහලා බැලුවා. ඒ ශරීර සියලු දෙනාම මගේ කියලා හිතාගෙන තමයි ඉඳලා මලයා. එතකොට හිතෙන්නේ නැද්ද මේ හීනේ මොන තරම් වැරදි හීනයක්ද මේ මිනිස්සු ළඟ තියෙන්නේ? එතකොට ඔබ ආයි හරි ඒක හීනයක් නං, ඒක වැරද්දක් නං, ඒක මිත්‍යා දෘෂ්ටියක් නං, මොකන්ද හරි දැක්ම? හරි දැක්ම කියලා දැක්මක් නැහැ. දැකීම් හැම දෙයක්ම වැරදි. ඒ නිසා දැකීම සමනය කරගන්න ඕන. දකින්නවා කියන්නේ විනිශ්චය. විනිශ්චය කරන්නට කිසිවක් ඔබට මෙහි නැත. විනිශ්චය සතු ඇත්තේ කාටවත් නැහැ. සංස්කාරක ධර්ම ක්‍රියා කරන්නේ ඒ ධර්මතාවලට අදාළවයි. ඉතින් ඔය කාරණේ ඊළඟට විනිශ්චය ඇත්තේ ස්වභාව ධර්මයේ තුලයි කියන්න පුළුවන්, දෙවියන් වහන්සේ ළඟයි කියලා කියන්න පුළුවන්. මොනවා කිව්වත් කමක් නැහැ. ඒ ආමන්ත්‍රණය විනිශ්චය කාටවත් කරන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන් අපට විනිශ්චය කරන්න පුළුවන් කමක් නැහැ ලෝකයේ. හේතුව කිසිවක් අපි ගෙනාවේ නැති, කිසිවක් අපි ගෙනියන්නේ නැති ලෝකයක කිසිවක් ඇතේයි, කිසිවක් මමයයි, කිසිවක් මගේ ආත්මයයි කියලා යම් දෙයක් හීනමවාගෙන සිටීම පමණයි සිදුවන්නේ. ඔබ විඳින දුක හීනයක්, ඔබ විඳින සතුට හීනයක්. මම සතුට වෙන්න එපා, දුක් වෙන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. මනස තේරුම් ගන්න. දැන් හතයක් පදවනෝ අපි කියනවා රතේ තේරුම් ගන්න කියලා. ඒ කියන්නේ කෑලි ගලවල විසි කරන්න කියන එකද? නැහැ නැහැ නැහැ නැහැ. මේ රතේ ක්‍රියාත්මක වෙන්නේ කෙසේද? කුමන කුමන අමුද්‍රව්‍ය, කුමන කුමන වර්ග, කුමන කුමන තෙල් වර්ග, ජලය වර්ග මේකට තිබිය යුතුද? එතකොට මනාව අවබෝධයක් කරගත්තට පස්සේ ඒ කෙනාට ඒ රතය භාවිතා කිරීම පහසුවක් වෙනවද? පහසුවක් වෙනවා. එයා හොඳින් ඒ රතය භාවිතා කරනවා. ඒ වගේම මනස පිළිබඳව ජීවිතය පිළිබඳව අවබෝධ කර ගැනීම කියලා කියන්නේ ජීවිතේ හොඳින් පහසුවෙන් පැදවීම සඳහා හොඳ රුකුලක් බවට පත් වෙනවා. ගැටයක් ලියන්න ගැටේ මුලින් හඳුන ගන්න ඕන. ඊළඟට ඒ ගැටේ ලිහන ක්‍රමවේදය ඉගෙන ගන්න ඕන. දැන් අපි කතා කරලා ටිකක් ගැටේ තියෙන ස්වභාවය ගැන, මේක කතා කරලා ඉවර වෙන දෙයක් නෙමෙයි. ඉතින් දැන් අපි මේක ලියා ගන්න ක්‍රමය ගැන කතා කරන්න කැමතියි. ඔබ දුක් විඳින්නේ, සතුටු වෙන්නේ, වේදනා විඳින්නේ සියලුම ප්‍රශ්න ගැටලු ජීවිතේ හටගන්නේ මේ මනස තුළයි. දැන් අපි මේ මැස්ස කොටන තැනක හිටියොත් අපි ඉක්මනින් කවුරු හරි අහනවා මෙතනින් මම බේරෙන්නේ කොහොමද? අපිට කියන්න තියෙන ඔබ උතනින් වෙන දිහාවකට දුවගෙන යන්න. බඹරුන් ඇවිල්ලා බඹර ප්‍රහාරයකට ලක් වෙනවා. එයා ක්ෂණිකව කරන්නේ එතනින් වෙනත් දිහාවකට පාර වෙනවා. එහෙනම් ඔබේ මනසත් ඔබව රිදවනවා නම් ඔබට සිදු වෙනවා මනස අතහැරලා ගමනක් යන්න. මෙතෙක් කාලයක් ඔබව රවට්ට රිදෙව්වා නම් මේ මනස ඔබට සම්පූර්ණයෙන් අතහැර ගමනක් ආරම්භ කරන්න සිද්ධ වෙනවා. ඒ ගමන ආරම්භ කරන්න හැකියාව තියෙන්නේ 100%ක්ම තමන්ට දුක්ඛ සත්‍ය තේරුම් ගියා නම් මේ පංච උපාදානස්කන්ධය දුකයි, මේ චේතනා ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය ගැටලු සහගතයි කියන එකයි දුකයි කියන හැඟීම නෙමෙයි, ගැටලු සහගතයි කියන එකයි දුක කියන්නේ. ඒ ගැටලු සහගතයි, ඒ නිසා මා එතන සිටීමේ මට නිවනක්, සැනසීමක්, සහනයක්, ශාන්තත්වයක් නැත කියන කාරණේ තේරුම් කරගත්තනම් එතනින් එයාව නිදහස් වීම සඳහා පියවර උසනවා. ඒක තමයි සමුදය ධර්මය කියලා කියන්නේ ඒකට. හැබැයි ඔබ රූප වේදනා සංඥා සංඛාර විඥාන මළුවල දාගෙන යන්න බෑ. ඒකයි නීතිය. එතකොට මනස ඉක්මවා යන ගමන නොවේ. ඔබේ ජීවිතයේ හැම වෙනස්කමක්ම ඔබ සිදු කරගෙන තියෙන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මනෝභාවයන් වලට සමවැදිලා ඒ මනෝභාවයන් තුලින්ම තමයි හැම දෙයක්ම හැදුවේ. මේ ලෝකේ තියෙන කැඩෙන වස්තුන් මැටි වර්ග තියෙන. ඉතින් මේ මැටි වර්ග වලින් නිර්මාණය කරන හැමම විවිධ හැඩතලයන් නිර්මාණය කරාවි. හැබැයි හැම හැඩතලයකම අවසාන න්‍යායය මොකද්ද? අවසාන ධර්මතාවය මොකද්ද? කැඩෙනවා කියන න්‍යායයට වැටෙනවා. එහෙමනම් ඒ වාගේම තමන්ගේ මනස තුලම තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතාවය මුල් කරගෙන යම් සැකස්මක් ඔබේ මනස තුල සිදු කරයිද අර මැටි බහන්න කැඩෙනවා හා සමානවම ඒ ලෝකය දුකට පෙරලෙනවා. එහෙමත් නැත්නම් කැඩී බිඳී යනවා. මේ ලෞකික ජීවිතයේ කිසිවක් වෙනස් කරන්නට නෙමෙයි කියන්නේ අධ්‍යාත්මික වෙනසක්, අධ්‍යාත්මික දර්ශනයක් ඔබට ඇති කර ගන්නටයි. එසේනම් ඔබ කළ යුතු කාරණේ කුමක්ද? මේ කැඩෙන දේවල් වලින් හදන ලෝකිය අතහැර දාලා නොකැඩෙන, නොබිඳෙන, නিত্য, පරම, ਸਰවකාලීන ධර්මයක් සෙවිය යුතුයි. අන්න ඒක තමයි සිද්ධාර්ථ කුමාරයා සෙව්වේ, ඒක තමයි ලෝතර බුදුහාමුදුරුව හොයාගත්තේ. මොකද්ද? කැඩෙන ලෝකේ නොකැඩෙන දෙයක් සෙව්වා. වෙනස් වෙන ලෝකේ නොවෙනස් වෙන දෙයක් හෙව්වා. අනාත්ම ලෝකේ ආත්ම දෙයක් හෙව්වා. අස්ථීර ලෝකේ ස්ථීර දෙයක් හෙව්වා. ඒ නිසා කියනවා අජර අමර නිර්වාණ ධාතුව කියලා කියනවා. ඒකේ ජරාවට එහෙම නැත්නම් කැඩීමට, වෙනස් වීමට, වයසට යෑමකට පාත්‍ර වෙන්නේ, වෙනසකට භාජනය වෙන්නේ. අමර මැරෙන්නේ, නැති වෙන්නේ, අතුරුදහන් වෙන්නේ, විනාශ වෙන්නේ. එහෙමනම් ඔබ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන දේ නෙමෙයි ඔබ හොයන්නට. ඇත්තටම නිත්‍ය උදේ, ඇත්තටම මේ ලෝකේ ආත්ම උදේ, ඇත්තටම මේ ලෝකේ සැප උදේ ඔබ හොයන්නේ. එහෙමනම් ඔබ සෙවිය යුත්තේ නිත්‍ය සුඛ ආත්ම කියන ලෝකේ පවතින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුන නම් ඔබ ලෝකේ සෙවිය යුත්තේ නිත්‍ය සුඛ ආත්ම කියන දේ. හැමෝටම දේශනා කරන්න පුළුවන් මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන්නේ මොකද්ද කියලා. හැබැයි දේශනා කරන්න බැහැ කාටවත් ලෙහිසියෙන් මොකද්ද නිත්‍ය කියලා. මොකද්ද සදාකාලික සැප කියලා. මොකද්ද සදාකාලික ආත්මීය ගුණයක් තියෙන ලක්ෂණය කියලා ප්‍රකාශ කරන්න බෑ. එහෙමනම් ඒ නිත්‍ය වූ තැන, ඒ සුඛ වූ තැන, ඒ ආත්ම වූ තැන ඉන්නේ, සදාතනික තැන ඉන්නේ මහරහතන් වහන්සේලා. අනිත්‍ය දුක්ඛ අනාත්මේ වෙනස් වෙන ලෝකයේ ඉන්නේ පුදුන් ජීවිත. එනිසා දැන් ඔබ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පස්සේ නෙමෙයි දුවගෙන යන්න ඕන, දැන් හොයාගෙන යන්න නිත්‍ය සුඛාත්මදේ. නෑ ඉතින් තාම පැහැදිලිව කියලා දෙන නිත්‍ය මංගල පරම සුන්දර අජර අමර නිර්වාණ ධාතුව. ඒක අනිත්‍ය නෑ, නිවන අනිත්‍ය නෑ. ඔබ කියන අනිත්‍ය තුලින් නම් අනිත්‍ය නෑ. ඔබ බොහෝ වෙලාවට අනිත්‍යයි කියන්නේ මැරෙනවට, වෙනස් වෙනවට, කැඩෙනවට, බිඳෙනවට. එහෙමනම් නිවන අනිත්‍ය නෑ. හැබැයි පරමාර්ථ සත්‍යයෙන් අනිත්‍යයි කියලා කියන්නේ නම් කැඩෙනවට බිඳෙනවට නෙමෙයි, කිසිවක් ග්‍රහණය කර නොගැනීමටයි අනිත්‍ය කියලා කියන්නේ. කිසිවක්ම ග්‍රහණය කර නොගෙන ඔබටත් හැකිනම් අනිත්‍යතාවයේ වැඩ සිටින්නට පුදුමාකාර විදිහේ සහනයක් ලබන්නට පුළුවන්. ඒ කියන්නේ කිසිවක්ම ග්‍රහණය නොකර සිටින්න කියලා කිව්වොත් ඔබ ගැඹුරින් ගැඹුරට ඒ විමර්ශනය කරන්නෙහි නම් ඔබ මේ කියන ලද වචනේද ග්‍රහණය නොකළ යුතුයි. ඔබට ඒක හොඳට වැටහුණාද? කිසිවක්ම ග්‍රහණය නොකළ යුතු යැයි කියලා ප්‍රකාශ කරන ඒ ප්‍රකාශනයේද ඔබ ග්‍රහණය නොකළ යුතුයි. එවිටයි ඔබ කිසිවක්ම ග්‍රහණය නොකළ කෙනා බවට පත් වෙන්නේ. ඔබ ඒක හොඳින් අවධානයට ගන්න. ඔබ කිසිවක්ම ග්‍රහණය නොකළ යුතුයි. තමා කරන ලද ප්‍රකාශන වචනයද ග්‍රහණය කරන්න එපා. ඔබ නිකම් හෝ වැරදීමෙන් ඒ වචනය ග්‍රහණය කළොත් ඔබ ඒ මාගේ වචනය තුල ග්‍රහණය වී අන් සියල්ල ප්‍රතික්ෂේප කොට මාගේ වචනය සංස්කාරණය බවට, සංඛාරය බවට පත් කර ගන්නවා, විඥානය බවට පත් කර ගන්නවා, නාම රූප බවට පත් කර ගන්නවා. එවිට අර සැඟවුණු චේතනාව නැවත නැවත ඇලෙන, නොඇලී සිටීමට මොහොතකටවත් බැරි ඒ චේතනාව ඒ මාගේ වාචික සංඥාව තුල කර්මපතය හදා ගන්නවා. ඒ නිසා කර්මෙන් නිදහස් වෙන්න බැරි වෙනවා. මේ වචනය හොඳට තේරුම් අරගෙන ඒ කියන විදියට කිසිවකටම නොඇලී සිටින්න, මේ මා ප්‍රකාශ කරන ලද වචනයටද නොඇලී සිටින්න, ඒ ගැඹුරු නොඇලී සිටීම සුළු මොහොතක් පුරුදු කරන්න, හොඳින් ධර්මය තේරුම් අරගෙන හොඳින් මෙහෙයවන්න තමන්ගේ මනස තුල විනාඩි කීපයක්. ප්‍රශ්න ගොඩක් වෙලාවට අහන්න කියනවට වැඩිය ඉතින් මම්ම ප්‍රශ්නේ හදලා යයි, මම්ම ඒකට උත්තර දෙන එක ලාභයි කියලා හිතනවා. මොකද මේ අපේ බෞද්ධයෝ අපි හදලා නැහැ, තර්කානුකූල බෞද්ධයෝ අපි හදලා නැහැ. ගොඩාක් ආගම් වලින් කරන්නේ පුජ්‍යලයාගේ තියෙන තර්කානුකූල භාවය බිනිනෝ දෙයෝ උදහස් වෙයි, ඔය තුරුණුවන් පිළි නොගැනීම ඕක මහා පාපය කියලා. මොකද්ද කරන්නේ ආගම්? තර්කානුකූල බුද්ධිය බිඳිනවා. බින්දට පස්සේ නිර්මාණය වෙන්නේ කවුද? කරත්ත බැඳින්න බැරි හරකෙක්. කකුල් හතරේ හරකෙක් නිර්මාණය වුණා නම් කරත්ත බැඳින්න පුළුවන්. කකුල් දෙකේ හරක් නිර්මාණය වුණාට පස්සේ කරත්ත බැඳින්න බැරි හරකෙක්. මේ තර්කානුකූල බුද්ධිය මා ගැන මම අභිමානවත් ආඩම්බර වෙද්දී මට අවුරුදු 7 8 තිබිලා තියෙනවා. මට තාම මතකයි අපේ ගෙදරට සිරිපාති පේනවා. අපේ ආච්චි අම්මා අතින් අල්ලගෙන මාව එක් කරගෙන යන ගමන් කියනවා, පුතේ අර සිරිපාතේට බුදුහාමුදුරු අහසින්නේ වැඩම කළේ කියලා කිව්වා. මන් දීපු උත්තරේ මොකද්ද කියලා දන්නවද? ඊට පස්සේ මම නිහඬව ඉන්නකොට ආච්චි අම්මා අහනවා, පුතාට පුදුම හිතෙන්නේ නැද්ද? අහසින් යාවේ. ආච්චි අම්මේ වැඩක් නැහැනේ. ඒ මොකද? මට උඩින් යන්න බෑනේ. මඩ උඩින් යන්න බැරුව බුදුහාමුදුරු උඩින් ගියාට මට වැඩක් නැහැ. මටත් යන්න පුළුවන් වුණා නම් තමයි අන්න වැදගත්. ඉත පොඩිම කාලෙත් හිතන් ඉඳලා තියෙන මේ මමත් උඩින් යනවා නම් තමයි වැදගත් කියලා. ඒ නිසා තර්කානුකූල බුද්ධිය, විමර්ශන බුද්ධිය ආගම් වලින්, බුද්ධාගමේ ඇතුළු සියලු ආගම් වලින් ඔබේ විඥානය තුල මකලා තියෙනවා නම් ඔබ එවැනි වචන පැත්තකට දාලා ඔබ තාර්කික පුජ්‍යලයේ බවට පත්වන්න. ඒ තමයි විදර්ශනා කරනවා කියන්නේ ඒකයි. විමසා බැලීම. පච්චත්තං වේදි තබ්බෝ. පච්චත්තං වේදි තබ්බෝ කියලා කියන්නේ ඒකට. මහායානිකයන්ගේ තියෙන අදහස හොඳයි. ඔවුන් හැමෝම ශ්‍රාවකෙක් වෙන්න නෙමෙයි බලන්නේ, බුදු කෙනෙක් වෙන්න. ඒ කියලා කියන්නේ ලෞතර බුදුබවම නෙමෙයි, හැමෝම මේ බුද්ධත්වයේ කරා පැමිණෙන්න. ඇත්ත වශයෙන්ම ඔබත් ගැති කෙනෙක් නෙමෙයි වෙන්නට ඕනේ. ඒ බුද්ධත්වයටයි පාත්‍ර වෙන්න ඕනේ. ඒ බුදු හාමුදුරුවෝ දකින්න ඕන. ඒ බුදුහාමුදුරුවෝ තුළයි ජීවත් වෙන්න ඕන. ධර්මයේ යම් කෙනෙක් තුර තිබෙනවා නම් එයා බුදු කෙනෙක්. මොකද බුදුහාමුදුරුවෝ දකින්නවා කියන්නේ ධර්මයේ දකින්නවා. ධර්මයේ දකින්නවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ දකින්නවා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. එහෙනම් ධර්මයේ යම් කිසි කෙනෙක් ළඟ තියෙනවා නම් ඔහු බුදු කෙනෙක් කීම වැරදිද? වැරදි නෑ. ඒක හරි. ඔබ බුද්ධ ශ්‍රාවකයෙක් නෙමෙයි, ඔබ බුදු කෙනෙක් වෙන්න. ඇයි වෙන්න බැරි? පුළුවන්. වෙන්න බැරි කොටසක් ඉන්නවා, ඒ අයට වෙන්න බෑ. පුළුවන් පිරිසක් ඉන්නවා, එයාට පුළුවන්. හැකියාව තියෙන අයට පුළුවන්. හොඳට කන සම්පත්තිය තියෙනවනම් අසකලනාසේ දිව ශරීරය ප්‍රඥාව නුවණ හොඳින් මෙහෙවනවනම් පත් වෙන්න පුළුවන්. ඔබත් හැබැයි බුදු කෙනෙක්. සම්මා සම්බුදු නෙමේ. ඔය හැමෝම දෙන ඔය තුන් බුදුවරු මොන බුදුවරුද? ඔයත් සියලු දෙනාම පසේ බුදුවරු. පසේ බුදුවරු කියලා කියන්නේ ඕගොල්ලෝ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පහේ බුද්ධිය තියෙන. ඔබට ඉන්ද්‍රියන් පහේ බුද්ධිය තියෙන නිසා අපි ඔබට කියනවා පසේ බුදු. බුදුදහම නැති කාලේ ලෝකෙ බිහි වෙන්නේ පසේ බුදුවරු. ඇයි? ඉන්ද්‍රිය ඥාන ඉක්මවන්න බෑනේ. මේ ඕගොල්ලෝ පසේ බුදුවරු තමයි. බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ලෝකෝත්තර සම්මා සම්බුද්ධ. සම්මා සම්බුද්ධ කියන්නේ මේ බුද්ධිය ඉක්මවා ගියා. බුදුරජාණන් වහන්සේට බුද්ධියක් නැහැ කිව්වොත් ඕගොල්ලෝ තරහ වෙයි මාත් එක්ක. බුදුහාමුදුරන්ට කිසිම බුද්ධියක් නැහැ. සමහර ඕගොල්ලන්ට බැන්නොත් එහෙම ඔයාට නම් කිසිම බුද්ධියක් නැහැ කියලා තරහයයි. ඇත්ත වශයෙන්ම මට කිව්වොත් ඔබට නම් කිසිම බුද්ධියක් නැහැ කියලා මම හරි සන්තෝෂ වෙනවා. මොකද හේතුව? ඒ නිසා තමයි මම මේ සැනසෙලි ජීවත් වෙන්නේ. ඔබට බුද්ධිකර භාවයන් තියෙනවා. එතනින් තමයි ඔය ඔක්කොම වාද ප්‍රභේද හැදෙන්නේ. බුද්ධි කරනවා කියන්නේ මොකන්ද? ග්‍රහණය කරනවා, උපාදානය කරනවා, සංඥා කරනවා. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ බුදු බවවත් බුද්ධි කර නැත. ඒ නිසා සමණය කරගත්ත බුද්ධියක් ඇත, සම්මා සම්බුද්ධ බුද්ධි කරගත් ගුණයක් නැත. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කිසිදු බුද්ධියක් නැත. අකමැති වෙයි. නෑ නෑ, තියෙනවා බුද්ධියක් කියලා කියන්නේ මොනවද? මොකක්වත් බුද්ධියක් නෑ. අශේෂ විරාග නිරෝධෝ. ඒ බුද්ධිය පහළ නොවීම නිසා තමයි ওই පසේ බුදුවරු ওই විදියට දුක් වෙන්නේ, කනකාටු වෙන්නේ, සසර සුගති දුගති දෙගති හැමතැනම සැරිසරන්නේ. ජයග්‍රහණය කියන දොරටුව සොයාගෙන යන තාක්කල්ම මිනිසුන්ට ලැබෙන්නේ හැමදාම පරාජය. පරාජය කියන දොරටුවෙන් පිට වෙන්න අපි උත්සාහ කරනකොට අපිට ලැබෙන ජයග්‍රහණය. අපි ජය නෙමේ දිනිය යුත්තේ, අපි ලැබිය යුත්තේ පරාජය නෙමේ. අපි ජය පරාජය පරදවන්න ඕන. අපි ජීවිතේ ජය නෙමේ ලැබිය යුත්තේ, ජීවිතේ අපි පරාජය නොවේ ලැබිය යුත්තේ. අපි ජය පරාජය පරදවන්න ඕන. ජය පරාජය පරදවුවොත් ආයි කවදාවත් පරාද වෙන්නේ නැහැ, ආයි කවදාවත් දිනන්නේ නැහැ. ඒ නිසා අනන්ත ජින, අනන්තය දිනු, අනන්ත ජින කියලා බුදුහාමුදුරන්වත් පාවිච්චි කළා. අනන්තේ අන්තේ දිනු, අනන්තයට පාත්‍ර වූ අනන්ත ජින ඔබටත් දී හැකි. මුලින්ම සම්මාදිට්ඨියෙන් ඒ ඥාතිත්වය ලබන්න, ආර්ය ශාවකත්වය, බුද්ධ පුත්‍ර භාවය ලබන්න, ඊට පස්සේ ඒ සමාධිය ලෝකෝත්තර සමාධිය වැඩිමින් අනකිත් මාර්ගඵල දිනු කළා. කැමතිනම් ඒ නිරෝධ සමාපත්තිය දක්වා, පහාන සංඥාව දක්වා දිනු කරගන්න පුළුවන්. හැබැයි ඔබ ඉස්සල්ලාම අනන්ත ජින වෙන්නම ඕන, ඒ දර්ශනය ලබන්නම ඕන. සම්මාදිට්ඨිය. ඔබ බෞද්ධයෙක් නොවේ, සමාවන්න. ඔබ භවයේ කෙනෙක්. පිළියන්නවද නැද්ද? භවයේ කෙනෙක්. ඔබ බෞද්ධයෙක් නොවේ. බෞද්ධයෙක් වන්නේ භවය උද්ධ හේවත් භවය ඉක්ම වූ කියන ගුණය. මේ සද්ධර්මයේ අවබෝධ වීමත් සමගම ඔහු බෞද්ධයෙක් වනවා. ඒ බෞද්ධයන්ට නම් ලෝකෙ කිසිම ඉන්න ආගමක කෙනෙකුට පුළුවන් කමක් නැහැ තත්වාරෝපණය කළ මෝහණයට පාත්‍ර කරන්. ලෝකේ ආගම් පවත්වගෙන යන්නේ තත්වාරෝපණේ කියලා විශ්වාස කරවල, තහවුරු කරවල බුද්ධිහීන පුජ්‍යලය තමයි දෘෂ්ටිගතව ඉන්නේ. දාර්ශනිකයන්ට ආගම් නැහැ. ඔය යුරෝපයේ හැම බිහිවෙච්ච බොහෝ දාර්ශනිකයෝ කියපු කතාවක් තමයි මට ආගම මේ කියන කතාව. මොකද මට ආගමක් තුල ඉන්න බෑ. මම මධ්‍යස්ථ විශ්ලේෂකෙක්, පරේෂකෙක්. එයින් අදහස් වෙන්නේ අපි අනිත් අයට වෛර කරනවා කියනද? දැන් වෛරයේ තියෙන මිනිස්සුෙකුට මොකක්වත්ම නැහැනේ. වෛරේ තියෙන මිනිස්සෙක් එයාට මොකක්වත්ම නැහැ. එයා ආයි තියෙන්නේ මේ යක්කු ගණේට. ඒ නිසා කිසි දෙයක් ද්වේෂ සහගතව කිසි කෙනෙක් හිලා දැකීමක්වත් ප්‍රතික්ෂේප කිරීමක්වත් තියෙන්න බෑ සැනසිලිදායක ජීවිතයක් තුළ. ඒ නිසා කිසිදු කෙනෙක් අපිට අමනාපයක් නැහැ. නමුත් ලෝකේ හරි වැරදි කියලා දෙකක් තියෙනවායි කියලා අපිට සාකච්ඡා කිරීමේ අයිතියකුත් නිදහසකුත් තියෙනවා. ඒ අපි ලෝභ ද්වේෂ මෝහ ඉක්මවීම සඳහා ඔබ නිවන් දකින්න නම් ලෝභ ද්වේෂ මෝහ අතහරිනවා වගේම ඔබ අලෝභ ද්වේෂ මෝහ තතහරිය යුතුමයි. මින් පෙර අහල නැති වෙති. ඒ වුණාට හොඳට දැනගන්න ඔබ ලෝභ ද්වේෂ මෝහ අතහරිනවා වගේම අලෝභ ද්වේෂ මෝහත් අතහැරිය යුතුමයි නිවන් දකින්න. දැන් ඔබට වෙලා තියෙන මොකද්ද? ලෝභ ද්වේෂ මෝහ හොඳ නැහැ කියලා අලෝභ ද්වේෂ මෝහේ ඇලෙන්න හදනවා. ඒව වැඩි කර ගන්න හදනවා. අවසානයේ බලනකොට ලෝභත් කළා අලෝභත් වෙලා, ද්වේෂත් කළා අද්වේෂත් වෙලා, මෝහත් කළා අමෝහත් වෙලා. හැබැයි මේ ලෝභ ද්වේෂ මෝහ කියන එක අත්හැරියගෙනාට එයාගේ ජීවිතේ ලෝභේත් නැහැ, ද්වේෂයත් නැහැ, මෝහයත් නැහැ, අලෝභයත් නැහැ, අද්වේෂයත් නැහැ, අමෝහයත් නැහැ. සුන්දර ජීවිතයක්, ලස්සන ජීවිතයක්. ඔබට ලෝභයත් අඳුරනෝ, ද්වේෂයත් අඳිනනෝ, මෝහයත් අඳුරනෝ. ඊළඟට අලෝභයත් අඳුරනෝ, අද්වේෂයත් අඳුරනෝ, අමෝහයත් අඳුරනෝ. මම නම් ඕවා එකක්වත් අඳුරන්නේ නැහැ. ඒ නිසා මට තර්කයක් නැහැ. දැන් මා ඉන්න තැනට කාට හරි තර්ක කරන්න පුළුවන්ද? මේක වැරදි කියන්නේ. තර්ක කරනවා නම් ඉතින් මාව අභිභව අතික්‍රමණය කරලා යනවා. තර්ක කරන්න කෙනෙක් ආවොත් මම ඔහු බොහොම අගය කරනවා. සැබෑ සාධාරණ තර්කයක් ඉදිරිපත් කරන්න ඕන. සාධාරණ තර්කයක් ඉදිරිපත් කරන්න බලන්නේ ඔබ අලෝභයත් නැතුව, අද්වේෂයත් නැතුව, අමෝහයත් නැතුව, ලෝභ දේශ මෝහත් නැතුව මා ඉන්නවා ඔබ වැරදි කියලා මට අභියෝග කරන්න. මම ඔබටත් කියන එසේ එතෙන්ට පාත්‍ර වෙන්න කියලා. කවුරු හරි කියනවා එතන හරි නරක තැනක්, එතන හරි අසුබ තැනක් කියලා ප්‍රකාශයක් කරනවනම් බලන්න මේ ප්‍රකාශය කරන්නේ කොහොමද කියලා හිතා. අපි තුල ස්වභාවිකවම නිහඬ භාවය ඇති වෙන්නේ එල්ලෙන්න වැලක් නැති වුණාම. එල්ලෙන්න වැලක් තිබුණොත් නැගිටිනවා. ඒ නිසා මනස අකාලික වෙනකොට ඔන්න ඒ නිහඬියාව ඇති වෙනවා. ඒ ප්‍රඥා බලය තුල ඇති වෙන ස්වභාවය නිසා ඒ තද නිහඬියාවක් ඇති වෙනවා. ඒ නිහඬියාව මුල්ම මොහොතේදී බොහොම ප්‍රබලව පැවතිලා ක්‍රමානුකූලව අඩුවෙලා ටිකක් යනවා. ආපහු තමන්ගේ ප්‍රඥා බලය අතික්‍රමණය කරන උපාදාන බලය. නමුත් සද්ධර්ම අවබෝධය ලැබුවොත් කවමදාකවත් එයාගේ ප්‍රඥා බලය අතික්‍රමණය කරන්නට බැහැ උපාදාන බලයට. පාදානයන් තියෙනවා මාර්ගඵලලාභීන් වහන්සේලාට උපාදානයන් තිබිලා තියෙනවා. රාබීපු අයත් ඉන්නවා, යුග ජීවිත ගත කරනවා, රන් රිදී මුතු මැණික් මාල වලලු මාල පාවිච්චි කරනවා, අර විසාකා මහ උපාසිකා වගේ අය. ඒ වුණාට කවමදාකවත් අතික්‍රමණය කරන්න බෑ. නමුත් බුද්ධිහීන කෙනෙකුගේ ජීවිතයේ උපාදානස්කන්ධය, ලෝභ ద్వේෂ මෝහ සහිත උපාදානස්කන්ධය අතික්‍රමණය කරනවා. මනුෂ්‍යත්වයේද අභිභවා යනවා. මිනිසුන්ගේ සමහර අදිෂ්ඨාන බලාපොරොත්තු හැඟීම් ජීවිත ආශාව අභිබවා යන මේ ප්‍රබල ජීවිතයේ තියෙන ප්‍රධාන සිද්ධාන්තයක් තමයි ජීවිත ආශාව. ජීවිත ආශාවත් අභිබවා යන මිනිසුන් තුළ බලාපොරොත්තු තියෙනවා. තිරිසන් සතුන් ළඟ නැති දෙයක් සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ලෝකේ එක සතෙක් ඉන්නවද සිය දිවිහානි කරගන්න තිරිසන් සතේ? කොයි හරි වார்த்தාව නැත. එකම සත්වයා සිය දිවිහානි කරගන්න මිනිසයා පොමණයි. අනි සීලම සත්වයෝ ජීවිතයට හරි ආදරේ, ජීවිතයට හරි ආසයි. ඒ වගේම ජීවිතේ පවත්වන්න වුන් මහන්සි වෙනවා. ජීවිතයේ ඔවුන්ගේ යම් සොඳුරු බවක් තියෙනවා. නමුත් මේ මිනිස්යාට නෑ. එතකොට ලෝකෙ දියුණුම සත්වයා නිර්මාණය වෙන අතර මිනිස්සත්වයේ තුල ලෝකෙ නොදියුණුම සත්වයාද නිර්මාණය වෙනවා. මේ මිනිස්සත්වයේ තරම් වේගවත් රතයක් ලෝකෙ නැහැ. ලෝකෙ තියෙන වේගවත්ම රතේ මිනිස්සත්වය. අපායට ඉතාම වේගින් යා හැකි මේ රතේ. ඒ වගේම අගනිත්තා බ්‍රහ්ම ලෝකයේ දක්වා නිවන දක්වා යා හැකි මේ රතේ වේගවත්. ඇයි? ලැබෙන චින්තනය යොමු කරන පැත්තට වේගයෙන් ගමන් කරනවා. ඒ නිසා වේගවත්ම රතය සුභවාදී හෝ අසුභවාදී දිසාවන් කරා ගමන් කරවන්නට පුළුවන්. ජීවිතය ගොඩනගන්න තියෙන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබෙන්න ඕන. ඒ ඔස්සේ තමයි ප්‍රඥාව වැඩි. කරුණ විමසුම් සහිතව බලන බුද්ධියක් තියෙන්න ඕන. ඒ තුල තමයි ප්‍රඥාව වැඩි. කරුණ සම්පින්ඩණය කළ බලන්න පුළුවන් බුද්ධියක් තියෙන්න ඕන. ඒ තුල තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ඔබේ මොළයේ නිදිගත් අක්‍රිය ස්නායු ක්‍රියාකාරීත්වයන් බොහොමයි. ඒවා සියල්ල අවදි කළ යුතුයි. ඒවා අවදි කරන්නට නම් මේ මොළයට ඔබ අභියෝග ලබා දිය යුතුයි. සුසන්තිකා නෝන අභියෝගයක් දෙනවා තමන්ගේ කකුල් දෙකට. තප්පර මෙච්චර ගානකින් ඔයා මීටර් 100 දුවන්න ඕන. ඒ අභියෝගයේ කකුල් දෙක බාර ගන්න. මොකද කරන්නේ? දුවල දුවලම දිව්වා. වෙන ක්‍රමයක් නැහැ. දුවල දුවලම පුරුදු වෙලා දිව්වා. ලෝක දෙවෙනිය හැටියට. තුන්වෙනිය දෙවෙනිය කැපිලා ගියානේ, දැන් එයා දෙවෙනිය. ඒ වගේ තමයි මොළේට අභියෝග හම්බ වෙන්නේ නැත්නම් මොළේ මුකුත් නැහැ. ගොඩක් ආදරේට දරුවන්ට අභියෝග දෙන්නේ නැහැ අපේ අම්මලා සමහර අය. ඒ තුලින් නිර්මාණය වෙන්නේ මොඩෙල්. අභියෝග දෙන්න ළමයින්ට කන්න උයන තැන ඉඳලා ගේ දොළ අතුපතු ගන්න තැන ඉඳලා ගහකට කොළට නගින තැන, බයිසිකලයක් පදින තැන, රථ වාහන එළවන තැන, හැම දෙයක්ම දෙන්න අභියෝග වශයෙන්. අභියෝග තියෙන තැන මානසිකව සංවර්ධනය වෙනවා, ප්‍රඥාවෙන් සංවර්ධනය වෙනවා, කායිකව සංවර්ධනය වෙනවා. චේතනාව කොහොමද අපේ බුද්ධි වර්ධනය සඳහා යොමු කරගන්නේ? සරලයි කාරණේ. බුද්ධි වර්ධනය වීම සඳහා අපි කරගන්න ඕන එකම දේ කාරණේ තමයි චේතනාවෙන් ඉවත් වෙන්න ඕන. චේතනාව තියෙන තුරු චේතනාවෙන් කරන්නේ බුද්ධි හීන කරනවා. පටු කරනවා. මනුෂ්‍යාව කොටු කරනවා, පටු කරනවා, හිර කරලා දානවා චේතනාව. චේතනාව කියන එක හදාගන්නේ අත්තවාදේ, තමන්ගේ සිත විපරදේ. ඒ වගේම ලෝකයා විසින් පනවන ලද විදිය. මේ දෙකම ගලප ගන්නවා. සමහර දේවල් තියෙනවා ලෝකයා විසින් ගලපපු විදිය වැරදි, තමන්ට දැනෙන විදිය හරි. සමහර ඒවා ලෝකයා චේතනාව වශයෙන් හරි වැරද්ද හරියට ගලපලා තියෙනවා, තමන්ට වැරදි විදියට දැනෙනවා. ඒක අත්වාදයේ හේතුය. වැරදි වුණොත් ඒක හරි විදියට දැනෙලා වැරදි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. පරවාදයේ තුලින් හරි දෙයක් වැරදි කරන්නත් පුළුවන්, වැරදි දෙයක් හරි කරන්නත් පුළුවන්. අත්වාදයේ තුලනොත් හරි දෙයක් වැරදි වෙනවා, වැරදි දෙයක් හරි වෙනවා. ඒ දෘෂ්ටිගත වීමේ ප්‍රමුඛතාවයේ නිසා දැන් හොරෙක්ගෙන් ඇහුවාම ඔයා හොරකම් කරන්නේ මොකද? එයා කියන්නේ අපේ ළමයි බඩ කින්නේ. ඒ නිසා හොරකම් කරන කමන්නේ. ඇයි එහෙන් හොරකම් කළේ? අය යාට වැඩිපුර තියෙනවා. ඒ නිසා එහෙන් හොරකම් කළා. ඒ මොකද්ද? ඒ උන්ගේ තියෙන අත්වාදයේ තමන් හදාගත්ත තර්කය. දැන් අපි පන්සලටත් මේ පිරිසක් ඒ කාලේ බෝල ගහනකොට මේ වහලට බෝල එනවා. ඉතින් මේ ගේට්ටුවට හයියෙන් වදිනෝ මේ වගේ දේශනාවක් කරන්න බෑ. ඒ ළමයි ටික, ළමයි නෙමෙයි නික තාත්තලා ටික. මගේ කිව්වා ළමයෝ මෙතන මෙහෙම සෙල්ලම් කරන්න එපා, අපිට මොකක්වත් භාවනා වැඩසටහනක් පවත්වන්න බෑ. එතකොට කියනවා අපිට සෙල්ලම් කරන්න තැනක් නෑ. අත්වාදේ තමන්ගේ. එතකොට මං කිව්වා ඉතින් මේකයි හරියන්නේ නෑනේ, ඔයාලා සෙල්ලම් කරන්න තැනක් නම් ක්‍රීඩා පිට්ටනියකට යන්න. ආ පිට්ටනිය අපිට දෙන්නේ නෑ සෙල්ලම් කරන්න ඉඩ. පාසලේ දෙන්නේ නෑ ඉඩ දෙන්නේ. ඊට පස්සේ කියනවා හාමුදුරුවන්ගේ පැත්තෙන් හාමුදුරුවෝ සාධාරණයි, අපේ පැත්තෙන් අපි සාධාරණයි. දැන් සාධාරණ දෙකයි. මම හෙව්වා නිකම්වත් ඕගොල්ලන්ගේ නිවසට ගේට්ටුවටයි වහලටයි මේ වගේ බෝල වැදුනොත් එම ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා දෙන උත්තරේ මොකද්ද? කණෙන් දෙකක් අල්ලලා ගහයි කිව්වා. තාත්තා මේ විදිහට බෝල ගහුවොත් එම කුළුකට කුඩු වෙන්නේ. සීන් බෙදෙන්නේ. ඉතින් මං කිව්වා ඉතින් ඒ උත්තරේමද නේද මෙහෙනුත් ඉන්නේ නේද? ඒ නිසා චේතනාව තුළ කිසිම හරි විදියකට ඒක හදන්න බෑ. අර මේ මහ පොළොවේ තියෙන කිසිම දෙයකින් නොගැලෙන බඩුවක් හදන්න බෑනේ. දැන් ලෝහ වේවා, මැටි වර්ග වේවා, මොනවා හරි මේ මහ පොළොවේ තියෙන දේවල් තමයි මේ ගඩොල්, සිමෙන්ති, කොන්ක්‍රීට් මේ ඔක්කොම කම්බි හදන්නේ මේ මහ පොළොවේ ශක්තිය. එතකොට මහ පොළොවේ අපි අහලා නැහැ නොකඩෙන බාණ්ඩයක් තාම හදලා තියෙනවා කියලා. හදන්නත් බෑ. ඒ වගේ චේතනාවෙන් කවමදාකවත් දුකින් වෙන් වුණු නොවනස්වන සදාතනික නිත්‍ය මංගල පරම සුන්දර දේ තනන්න බෑ. චේතනාවේ හොඳ ප්‍රශ්නයක් ඒක. ඒක තනන්න බෑ. ඒ නිසා අපි කරන්න ඕන මොකන්ද? චේතනාවෙන් නිදහස් වෙන්න ඕන. චේතෝ විමුක්ති අයමන්ති මාජාති නත්ති දහනි පුරබ්බව. චේතෝ විමුක්ති. චේතෝ කියන්නේ චේතනාවෙන් විමුක්ති, නිදහස් වෙනවා. විමුක්ති කියන වචනය යෙදුනොත් පහළ තියෙන වචනය ඊට කලින් යෙදුන වචනය විනාශ කරන්න ඕන. කරන්නේ ඒකයි. විමුක්ති කියන වචනයෙන් අනිකුත් වචනය විනාශ කරමු. චේතෝ විමුක්ති, චේතනාව නැති කරන භව විමුක්ති, තණ්හා විමුක්ති. ඒක කොහොම හොඳයි? හැම කවදාවත් ජනතාව විමුක්තිගත කරන්න හොඳ නැහැ. ජනතාව කියන්නේ සුභාර්ථයක්. ඒ කියන්නේ ජනතාව නැති කිරීම කියන අර්ථය ගොඩ නැගෙනවා. භාෂා ශාස්ත්‍ර දන්නේ නැහැ දේශපාලන කරන මිනිස්සු. දන්නවා නම් ඔතෙන්ද යනවා යන්නේ. ඒ නිසා මිනිස්සු ජනතාව විනාශ කිරීම කියලයි ඒ වචනේ තේරුම. ඉතින් ඒ නිසා තණ්හා විමුක්ති කරන්න, භව විමුක්ති කරන්න, චේතෝ විමුක්ති කරන්න, කවදාවත් ජනතාව නම් විමුක්ති කරන්න එපා. ඒක මායින ගන්න අපරාධයක්. ඒක පහ පාපයක්. ජනතාව නැති කිරීම. කොහොමද චේතනාවෙන් නිදහස් වෙන්නේ? කොහොමද චේතනාවෙන් නිදහස් වෙන්නේ? චේතනාවක් ඇරෙන්නට මේ මනසට, මේ ඉන්ද්‍රිය ශක්තිය ඥානයට ග්‍රහණය කරන්න දෙයක් තේරෙන්නේ නැහැ. මේ ඉන්ද්‍රියන් ගමන් කරන්නේ එක්ක පේන්න ඕන, එක්ක ඇහෙන්න ඕන, එක්ක නාහයට දැනෙන්න ඕන, එක්ක දිවට දැනෙන්න ඕන, එක්ක ශරීරයට දැනෙන්න ඕන. එහිම දැනෙන ඕන මාවතක, ඕනම කාරණයක්, ඕනම දෙයක් ඉගෙන ගන්න පුළුවන්, අධ්‍යයනය කරන්න පුළුවන්, මතක තියා ගන්න පුළුවන්. සමහර ශේස්ත්‍ර තියෙනවා ඒකට භාවිතා වෙන්නේ කන සංගීතය වගේ විශේෂයෙන්. ඊට පස්සේ රූප මාධ්‍යයට ගියාම ඒකට භාවිතා වෙන්නේ ඇස. ඊට පස්සේ සුවඳ විලු නිර්මාණයේ ශේස්ත්‍රයේ භාවිතා වෙන්නේ නාසය. අනිත් එකක්වත් නැහැ. ඊට පස්සේ ආහාර පිසීම් පැත්තේදී ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ දිව රස. ඒ වගේ එක එක ඉන්ද්‍රියන් යම්කිසි ගමනක් ගමනක් කරන්නට මේ ඉන්ද්‍රිය ගහනේ ඉන්ද්‍රිය ගෝචර භාවය කියන එක තිබිය යුතුයි. ඒ බුදුරජාණන් වහන්සේ අසිරිමත් දෙයක් සොයාගත්ත, මේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන දෙයක් හොයාගත්තා. ඒක ඉන්ද්‍රිය විෂය ඉක්මව ලෝකෝත්තර, ලෝකයෙන් එතර යන අර්ථයයි. ලෝකය යනු බඹයක් පමණ ශරීරයේ සමස්ත ක්‍රියාවලිය. කතා කරන අභිධර්මයේ තුල අපි කතා කරන සමස්ත 42000ක සූත්‍ර වලින් කතා කරන සමස්ත ක්‍රියාවලියකට ඒකීය වචනයක් ලෝකය. පොඩිනේ අසකනනාසේ දිව ශරීරේ ප්‍රභේදන සූත්‍ර 42000කින් කියනවා. එතකොට එකක එක સિદ્ધාන්තයක් තිබුණොත් 42000ක් સિદ્ધාන්ත ඉගෙන ගන්නකො ජීවිතේ පුරාම. ඒව අධ්‍යයනය කරලා ලේසි වෙන්නේ. නිවන් දකින්න බුදුහාමුදුරෝ දේශනා කරේ එක්කෙනෙකුට එක සූත්‍රයයි. 84000 දේශනා කරේ නේ. දැන් ඉන්න අය 84000 දේශනා කරලා නිවන් දකින්නේ නැහැ. තේරුණානේ? එක ඥාතාවයි එක්කෙනෙකුට නිවන් දකින්න දේශනා කරේ. ඒ නිසා බය වෙන්න එපා. 42000ක් මම කොහොමද කියවන්නේ? ඉගෙන ගන්න කියලා. වයස ගෙවිලා යනවා. ශාරීරිකව ඔබ මේ ගෘහය අත්හැර යන දිනේ ඈත ඈත පේනවා. මෙතන ඉන්නේ කිසිම කෙනෙක් 2100 කාර් එක දකින්නේ. කොච්චර දියුණු කාර් එකක් තියෙද? ඈ මම හිතනවා 2100 මොටෝසයිකල් ස්ටාර්ට් කරගෙන අර පල්ලෙහා කඩේට ගිහිල්ලා එනවා වගේ. නිව්යෝක් වලට ගිහිල්ලා සුපර් මාකට් එකෙන් බඩු අරගෙන මිනිස්සු දවල්ට කෑමට ගියලා නේද? ඒ තරම් වේගවත් තනි වාහන තී තනි පුජ්‍යලයට ගමන් කරන්නේ. ඉතින් ඒ නිසා ලබාගත් මේ රතය තුල, ගෘහය තුල ඉඳගෙන මේ ලස්සන ධර්මයේ ඉගෙන ගන්න. පිළිකුල් කරන්න එපා. පිළිකුල් කියන්නේ මනෝභාවයක්, ඒක චේතනාවක්. චේතනාව ඉක්ම වීමක් නෙමෙයි. පිළිකුල් සහගත චේතනාව කියලා අපි කියන්නේ. පිළිකුල් සහගත චේතනාව. දැන් අපි ගියහම විශේෂයෙන් අපිට මේ මලමිනි ආදී කපන මිනිස්සු අවස්ථා ගැන, ඒ වටපිටාව ගැන අපිට තියෙන පිළිකුල් සහගත චේතනාවක් අපි දකින්න කැමති නෑ, ආස නැති වෙන්න පුළුවන්. නමුත් ඒව හැමදාම කරන මිනිස්සුන්ට ඒ ගැන තියෙන පිළිකුල් සහගත චේතනාවක් නෙමෙයි. එයාට ඒක හුරු වෙලා. ඒකයි සිද්ධාන්තය. එතකොට චේතනාව කියන එක තුල පෙරලි වෙන්න පුළුවන්, වෙනස් වීම වෙන්න පුළුවන්. එකම කාරණය දෙආකාරයකට දෙදෙනෙක් දකින්නට පුළුවන්. ඒ නිසා චේතනා භික්කවේ කම්මම් වදාමි. එකම ක්‍රියාවලියක් දෙදෙනෙක් සිදු කරනවා. එක්කෙනෙක්ගේ ක්‍රියාවලිය හොඳට සිදු කරනවා, තව එක්කෙනෙක්ගේ ක්‍රියාවලිය නරකට කරනවා. බුදුහාමුදුරන්ගේ ඇඟේ ලේසෙල වූ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් දේවදත්ත, අනිත් එක්කෙනෙක් ජීවක වේදතුමා. ජීවක වේදතුමා ලේසෝවන්නේ වැඳලා, ස්වාමීනි මට අවසරයි, මේ ඇඟිල්ලේ මේ තියෙන කුණුලේ තියෙන පිරිලා තැලිච්ච කොටසේ ඒලේ ඉවත් කරන්න ඕන, ඒලේ ඉවත් කළා තමයි බෙහෙත් කරන්න ඕන කියලා උන්වහන්සේගේ තැලුණු ඇඟිල්ලේ කොටසේ තිබුණු සියලුම ලේ ඉවතට ගත්තා. දේවදත්තක් කරේ තල්ලු කරලා ගලප් කරලා ඇඟිල්ල තැලුවා. වැඩි කෙනෙක් නෙමෙයි මස්සිනා. දේවදත්ත කියන්නේ නේද? ඉතින් ඒක තමයි පෞලි වටපිටාවෙන්න තමයි දේවදත්ත ලැබෙන්නේ. ඒ නිසා මෙහෙම තැලුවා ඇඟිල්ල. දැන් දෙදෙනාගේ චේතනා දෙක. ඒ නිසා කිසිම ක්‍රියාවලියකක් තුල හරි හෝ වැරදි නැත. ක්‍රියාවලියක් තුලින් හරි හෝ වැරදි කියන්නට බෑ. නමුත් අපේ ලාංකික බෞද්ධයෝ තනිකර ක්‍රියාවලියක් තුලින් තමයි හරි වැරදි බෙදා ගන්න හදන්නේ. බුද්ධිමත් ලෝක සමාජය තුල ක්‍රියාවලිය තුල නෙමේ හරි හා වැරදි තියෙන්නේ, චේතනාව තුල වෙන්න ඕන. ක්‍රියාවලිය තුල නොවේ. හැබැයි චේතනාව ඉක්මවිය යුතුමයි. අනිත්‍යත් නිත්‍ය කරගෙන ඉන්නවා කියලා. අනිත් පිරිසලත් ගැටලුවක් ඇතිනේ, අලුත් පිරිසවල් වලට විශේෂයෙන් ගැටලු ඇති. කොහොමද අනිත්‍යත් නිත්‍ය කරගන්නේ කියලා. දැන් අපේ බෞද්ධ සමාජය මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නිත්‍ය සුඛ ආත්ම වශයෙන් අල්ලගෙන තියෙන්නේ. ගිහිල්ලා කිව්වොත් මොනවද ඔය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන්නේ? ඔය කාලකන්‍නි වචන තුන විසිකරත් පැත්තකට ළඟ මට පිටාව බල්ල පොල්ලක් ගන්නව අනිවාර්යෙන් අතට. ඒකට හේතුව මොකද? එහෙම කොහොමද අපි මේක විසිකරන්නේ? මේක තමයි අපේ ආත්මය, මේක තමයි අපේ දායාදය. නේද? මෙන්න මෙයා බැන්න, බුද්ධාගමට බැන්න, බුදුදහමට විරුද්ධ කතාවක් කිව්වා නේද? සලකනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ නරක දේ හරි තදින් ග්‍රහණය කළාම එයා ඒ තුලින් නිදහස් වෙන්නේ නැහැ. නරක දේ හරි තදින් ග්‍රහණය කළොත් එහෙම ඒක එයින් ඔහු නිදහස් වෙන්නේ නැහැ. දැන් අපි කරන්නට ඕන නරක දෙයක් නම් ඉවත් කරන්නට ඕන. එහෙම නැතුව ඒක නරකයි නරකයි කියලා ග්‍රහණය කරගෙන ඉන්න එක නෙමෙයි අපි කරන්නට ඕන. දැන් සමහර පොඩි ළමයි ඉන්නවා, තුවාලයක් හැදුනොත් ඉතින් දොස්තර මහත්තයටවත් කතුරු තියන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව ඔහුට ඒක රිදෙයි කියලා. හැබැයි දොස්තර මහත්තයට කතුර නොත් තියන්න දෙන්නේ නැතුව තුවාල එහෙම තියාගත්තොත් මොකද වෙන්නේ? තුවාලේ වැඩි වෙලා මේ යනවා. අද ගොඩාක් දෙනෙක් එහෙමයි මේ සද්ධර්මයටත් එච්චර කැමති වෙන්නේ නැහැ. තියෙන තුවාලේ ඉද්දේ කියලා තියාගෙන ඉන්න තුවාලේ වැඩි වෙලා මිනිස්සු මේ යනවා. ඉතින් අපේ මේ බෞද්ධ සමාජය තුල අර අනිත්‍යත් නිට්ඨ කරගන්නවා. ඒ කියන්නේ හොඳ කරන්න තියෙන දේ හොඳ කරන්නේ නැතුව ඒක තියාගෙන ඉන්නවා. ඉවත් කළ යුතු දේ ඉවත් කරන්නේ නැතුව තියාගෙන ඉන්නවා. අනිත්‍යත් අනිත්‍යයි. අනාත්මත් අනාත්මයි. ඇයි ගහගන්නේ? අනාත්ම ආත්ම කරගත්තොත් ගහගන්න හිතෙනවා. අනිත්‍ය නිට්ඨ කරගත්තොත් ගහගන්න හිතෙනවා. තර්ක කරන්න වාද කරන්න හිතෙනවා. දුකත් ආත්ම කරගත්තොත් එයා දුකටපත් වෙනවා. ඒ නිසා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අත්හල යුතුයමයි. සොයනවන නිත්‍ය මංගල පරම සුන්දර දෙයක් හොයන්න ඒක තමයි වැදගත්. දැන් හරි වැඩන්නේ මෙච්චර කාලයක් අපිට කියලා දුන්නේ අනිත්‍ය දුක්ඛය අනාත්මයි වඩන්නනේ. දැන් හාමුදුරුවෝ කියනවා ඒක අනිත් පැත්ත නිත්‍ය මංගල පරම සුන්දර වන්න කියලා. ඇත්තින්ම මිනිස්සුන්ට අවශ්‍ය ඒක නේද? ඒක නෙමෙයි අවශ්‍ය. ඒකයි අවශ්‍ය. සිද්ධාර්ථ කුමාරයාණන් ගිහි ජීවිතයේ අතහැරලා ගියේ ඒ නිත්‍ය මංගල පරම සුන්දර දේ හොයන්න. නිත්‍ය දේ සැබවින්ම නිත්‍ය දේ සැබවින්ම සුඛ දේ සැබවින්ම සැප දේ. රජ මාලිගය ඇතුලේ සැප නැහැ. එයාට මානසික දැවීම් තිබුණා. හැම මොහොතකම රජවරු කියලා සතුට වෙනවා කියලා මොකද්ද කරන්නේ? රාගගින්නෙන් දැවෙනවා, ද්වේෂගින්නෙන් දැවෙනවා, මෝහගින්නෙන් දැවෙනවා. රජවරු වෙන්නේ ඕක. බලන්නකෝ ඔය අපේ රටේ ඉන්න කට්ටිය උනත් ඒගොල්ලොත් ඒක තමයි. ඒ ගිනි තුනෙන් දැවෙනවා. ඉතින් ඒ දැවීම දුකයි, වේදනාව දුකයි කියලා උන්වහන්සේට දැනුණා. මේ දැවීම තුල සැනසීම නැහැ. මේක මහ බොරුවක්, මේක මායාවක්, මේක හීනයක්. මේ හීනෙන් මම අවදි වෙන්න ඕන. ඔබත් ඔය හීනයක් දැක දැක ඉන්නේ. මගේ ජාතිය, මගේ ආගම, මගේ රට, මගේ ගොඩ නැගිලි, මගේ වටපිටාව, මගේ ධනය, මගේ දරුවෝ, මගේ දේපළ, මගේ ඇහැකනාසේ දිව ශරීරය, මගේ අතපය, මගේ දත් ටික, මගේ කෙස් ටික කියලා හීනයක් දකිනවා. හීනෙන් අඬනෝ හිනා වෙනවා. සිහිනෙන් අවදිවන්න. ඔබ ඇස කරනාසේ දිව ශරීරය මන කියන ඉන්ද්‍රියන් හයෙන් තොරව මේ ලෝකේ දිහා බලන්න. ඔබට සැබෑ ලෝකයේ පේන්නේ එවිටයි. මොකද්ද ඔබට කිව්වේ මම? ඇස කරනාසේ දිව ශරීරය මන කියන ඉන්ද්‍රියන් හයෙන් තොරව ලෝකයේ දිහා බලන්න. එවිට ඔබට පේනවා සැබෑ ලෝකය. අනිත්‍ය නිට්ඨ කරගත්තේ නැති ලෝකය සැබෑ අනිත්‍ය. දැන් සැබෑ අනිත්‍ය කාටවත් නිට්ඨ කරගන්න බෑ. මම කියුවේ මේ ප්‍රචලිත බුද්ධ ආගම තුල අනිත්‍ය නිට්ඨ කරගෙන ඉන්නවයි කියන කතාවයි කිව්වේ. සැබෑ අනිත්‍ය කාටවත් නිට්ඨ කරගන්න බෑ. දැන් මෙතන මේ සමාජගත වෙච්ච අනුගත වෙච්ච විදියේ දෝෂයක් තියෙනවා. බෞද්ධ සමාජයේ අනිත්‍ය දුක්ඛනාත්ම නিত্য සුඛාත්ම කොට අරගෙන තියෙනවා. ඒක අතහරින්නේ ඔබට. මම පුංචි කතාවක් කියන්න. මේ කතාව කිව්වහම හරි මේ මනසේ තියෙන එක්තරා ස්වභාව ලක්ෂණයක් අතික්‍රමණය කරන්න තමයි මේ ඥානණය ඇති කරන්නේ. ඇත්තෙන්ම ඥානණය විසින් මනසේ ඇති කරන මිත්‍යා සංකල්ප සුණු විසිනු කරනවාමයි. ඒක සාමාන්‍ය සත්‍යයක්. දැන් බලන්න දැනුවත් වෙන්න මිනිස්සු පඬිවරු වෙන්න වෙන්න එයාගේ ප්‍රධාන ලක්ෂණයක් තමයි ඒගොල්ලෝගේ දැවෙන ස්වභාවය සහ කලබල වෙන ස්වභාවය, ගිනි ගන්නා ස්වභාවය අඩු වෙනවා. ඒකට හේතුව එයාගේ ප්‍රඥා බලය තුලින්, චේතනාව තුලින් අවදි කරන ඒ සංකල්ප විසුරුවා හැරීමේ බලයක් එයා තුල පවතිනවා. ඒක තමයි තියෙන සිද්ධාන්තය. ඉතින් මේ කතාව කියන්නත් පුළුවන්. දවසක් මහත්මයෙක් කිව්වා, මේ මම මෙහෙම වාහනේ යද්දී මේ ලස්සන ගෑනු ළමෙන් දැක්කා. හැමදෙරේ මේ යන ගමන් මේ දැක්කේ, මේ තාමත් මම වාහනේ drive කරනවා. මේ මට හිතක් ඇති වුණා, ලොකු ආසා සහිත හිතක් ඇති වුණා. මට දැන් මේ හිත ආයි හැරිලා ගිහිල්ලා බලන්න ඒ කවුද කියලා ලොකු ආසාවක්. ඉතින් මං කිව්වා මේ දැන් මහත්තයා හරි පස්සේ වෙලා තියෙනවා, ලොකු අමාරුවක් වෙඩෙන්න යන්නේ. දැන් මං කෝ යාළුවෙක් ළඟ ඉන්නවා, ඉඳලා කියනවා දැන් ওই හිත හිතනේ දැන් බිඳ ගන්න බැරි මෙයාට. අර හිත ඇලුන එකපාරට අර ලස්සන රූපෙට එයාට දැන් ඒ හිත බිඳ ගන්න බෑ. එයා කියන ඔළුව දැක්කෙත් නෑ හැමදෙරේ, මං දැක්කේ කකුල් දෙක විතරයි. කකුල් දෙක විතර ත්‍රී වීලර් එකේ ඔළුව දාගෙන ඉන්නවා දැක්කේ, කකුල් දෙක විතරයි දැක්කේ. මට ඒත් හිතෙනවා ගිහිල්ලා බලන්න ආයේ. මං කිව්වා මෙහෙමයි, දැන් කවුරු හරි යාළුවෙක්, ওই ගෑනු ළමයා අඳුරන යාළුවෙක් ඉන්නෝ, එයා කියන ළඟින් ඉඳලා මේ සර් ඒ ළමයා එච්චර හොඳ කෙනෙක් නෙමෙයි, එයා මේ මේ වගේ නරක කෙනෙක්, මේ මේ වගේ අසනීප තත්ත්ව තියෙන කෙනෙක් කියලා වාට කියනවා. එතකොට මොකද වෙන්නේ? හැරිලා යන්න හිතෙනවද? අපෝ නෑ හඳුනේ, නෑ ඇරෙන්නේ නෑ. එහෙමනම් අර තමන්ගේ ජීවිතයට සාපේක්ෂව තමන් අනිත් අය කෙරෙහි උපකල්පනය කිරීමත්, එහෙම නැත්නම් තමන්ගේ නෝන මහත්මිය හා සමානව අනිත් අය කෙරෙහි උපකල්පනය කිරීමත් පදනම් කරගෙන තමන්ගේ මනස තුළ අර සොඳුරු දැවීමක් ඇති වෙන. නැත්නම් සොඳුරු දැවීමක් නෙමෙයි, ඒකට කියන්න පුළුවන් රාග ගින්න, ඇලීමේ ගින්න. ඉතින් ඇලීමේ ගින්නක් ඇති වුණාම ඒ ගින්නට එයා හසු වෙලා ඉන්නවා. දැන් අර ප්‍රඥා සහගතව අර විදියට බුද්ධි කර භාවයක් එයාට ලබා දුනොත් එවලෙම ඒදී විහෙත විද්වංශණය වෙනවා. ඒ වගේ තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියක් තියෙන්නේ, සංකල්පමිය මේ ශක්ති ස්වභාවයක් තියෙන. ඒ සංකල්ප මේ ශක්ති ස්වභාවයට නෙවැරදි දේ ලබා දෙන තැන ඒ දේ දුරු වෙන, ඒ දේ විහෙත විද්වංසනය වෙන, විසුරුවා යන ගුණයක් ඇති වෙනවා. දැන් අන්ධකාරය කියන්නේ මොන හරි සංස්කාරක වස්තුවක් නෙමෙයිනේ. අඳුර කියන්නේ සංස්කාරක දෙයක්ද? දැන් රැවෙනකොට දැන් අඳුරට, අඳුර කියන්නේ ඇතර මොකන්ද? අඳුර මොනවා හරි අන්විෂයකින් එහෙම අරගෙන විද්‍යාඥය පරීක්ෂණයක් එහෙම කරලා දිනනවද? මොනවා හරි කුප්පි වලට එහෙම දාලා අඳුර නෑ. ආලෝකේ කුප්පි වල දාලා එහෙම ගිරෙලා පරීක්ෂණ කරන්න බෑ. හැබැයි ලෝකේ තියෙන ප්‍රබලම සිද්ධාන්ත දෙක, මිනිස්සුන්ට ජීවිතේ නැතුවම බැරි සිද්ධාන්ත දෙක, අසංකාරිකයි, හේතු සාධක සහිතව තියෙනවා. දැන් හිරු නිසානේ, මේ ගිනි බෝලේ නිසානේ, මේක ගිනි බෝලයක්. අර ගිනි බෝලේ නොතිබ්බනම් මේ ලෝකේ එකක්වත් නැහැ. ඒකට අන්ධකාරය කියන එක විශ්වයේ අනන්තව පැතිරලා තියෙන දෙයක්. දැන් මේ හිරු එළිය සීමාව ඉක්මවා යනකොට එහෙමයි. ආයි විශ්වයේ කොයි බහරි ගිනි බෝලයක් තියෙනවද? ඈ විද්‍යාඥයෝ කියනවා මේ ලෝකේ මේ ලෝක බෝල හැදිලා තියෙන්නේ මිනිස්සෙක් සිගරට්ටුවක් බීලා පිට කරන දුම වගේ සියුම් මංශ කොටස් එකතු වෙලයි කියලා කිව්වොත් එහෙම ඒක අදහන්නවත් බැරි සිද්ධාන්තයක් කියනවා. ඇත්තෙන්ම එහෙම තමයි. තාම 60වත් පේන්නේ නැති දුහවිලි අංශු කොටස් එකතු වෙලා තමයි මේ කුඩා කැරේ. එබලි මේ ඉතින් ඒවත් හැදුනේ කොහොමද කියලා ප්‍රශ්නය. ඒව තමයි විශ්වයේ ගස්ඨණයන් තුල, තෙරපීම් තුල ගලා යෑම තුල දැන් හෙන විදුලි හැදෙන්නේ කොහෙද? හෙන කොහේ හරි අරන් එනවද ඔයාලා කුළු වලින් පැක් කරලා. ඒක ඒක වේගයට ගැටෙන තැනක යම්කිසි පුපුරවා යන බොහෝ දේ විනාශ කරන බලයක් නිර්මාණය වෙනවා. ඒ වගේ සිද්ධාන්ත මත තමයි මේ දේවල් හැදෙන්නේ. ඒ වගේ අන්ධකාරයත් ආලෝකයත් අපිට කිසි විටක සංස්කාරක ධර්ම හැටියට ගන්නත් බෑ. ඒ වගේම ආලෝකයේ පැමිණෙන විට අන්ධකාරය පවත්වගෙන ඉන්න බෑ. අන්ධකාරය පලා යන ගුණයක් ඇති වෙනවා. ඒ වගේ ප්‍රඥාලෝකයේ උදා වෙන තැන නිවැරදි අවබෝධය සම්මාදිට්ඨිය උදා වෙන තැන මිත්‍යා සංකල්ප වලට ප්‍රාත්මක් නැති වෙලා යනවා. මිත්‍යා සංකල්ප සම්මා සංකල්ප කියලා ගත්තට හොඳින් මතක තියාගන්න සංකල්ප හැම එකක්ම මිත්‍යාවක්. මතක තියාගත යුතු කාරණේ මොකද්ද? සංකල්ප හැම එකක්ම මිත්‍යාවක්. ඒක තමයි මේ ආගමක් නෙමෙයි කියන්නේ. වෙන ආගමකට ගියානම් කියන්නේ අරක මිත්‍යා සංකල්පේ මෙන්න හරි සංකල්පේ. ආගමකට ගියොත් ඔබට අඳුර ගන්න ලැබෙන්නේ ඕක. මේක ආගමක් නෙමෙයි කියන්නේ සංකල්ප හැම එකක්ම මිත්‍යාවක් කියන නිසා. සම්මා සංකල්ප නෑ. සංකල්ප හැම එකක්ම මිත්‍යාවක්. ඒක තමයි සම්මා සංකල්ප කියන වචනේ තේරුම. ඉතින් ඒක හරියට ගන්නෙ නැතුව අපි අය සම්මා සංකල්පෙත් සංකල්පයක් කොට ගත්තා. අනිත්‍ය දුක්ඛ අනාත්ම නිට්ඨ සුඛාත්ම කරගත්තයි කියන කතාව වගේ තමයි. සම්මා සංකල්පෙටත් සංකල්පයක් දුන්නා. දැන් මා ඔබට පැහැදිලි කරන්නේ සම්මා සංකල්පේ යන අර්ථයේ තේරුම සංකල්ප නැත. සෑම සංකල්පයක්ම මිත්‍යා. එතකොට මිත්‍යා නැත්තේ මොකන්ද? මිත්‍යා නැත්තේ අසංකාරික අකාලික ධර්මයක් ඇරෙන්න අනිත් ඔක්කොම මිත්‍යාව. මම විසින් අඳින චිත්‍ර. හැමෝම චිත්‍රාගාරයක එක එක චිත්‍ර ඇඳගෙන ඉන්නවා. අයියෝ වැඩන්නේ චිත්‍ර ටිකක් ඇඳ ඇඳ ඉන්නේ කියලා මේක තේරුම් ගන්න නෙමෙයි තියෙන්නේ. අපි චිත්‍ර වලින් නිදහස් වෙන්න ඕන. චිත්‍රයෙන් නිදහස් වෙන්න. නිර්මාණවාදයෙන් නිදහස් වෙන්න. නිර්මාණය කර කර ජීවත් වීමෙන් නිදහස් වෙන්න. ඔබට තියෙන්නේ මේ දේශනාව තුළින් කිසි විටක බුද්ධි කරගන්න ඉගෙන ගන්න නෙමෙයි, හැම වචනයක්ම ඔබට ලැබෙන්නේ විමර්ශනය කිරීම සඳහා. මේවා අදහන්න, මේවා පිළිගන්න, මේවට පුද සත්කාර පවත්තන්න වැඩන්නේ. ලෝකේ මිත්‍යා සංකල්ප නිසා මිනිස්සු විඳින දුක් ගැහැට වේදනා අනන්තයි. ගංගා නම් නදිය බැහැලා ඒ ගොඩ එන්නේ සංකල්පේ. ඌර කන්නේ නැත්තේ සංකල්පේ. හරක් කන්නේ සංකල්පේ. අනිත් ආගමිකයෝ මරන්න හදන්නේ සංකල්පේ. තමන්ගේ ජාතිය ලෝකේම පවත්තන්නේ සංකල්පේ. ඒගොල්ලෝ හදලා තියෙන්නේ ඒගොල්ලන්ගේ සංකල්පේ දාලා ඊට පස්සේ වෙන කිසි දෙයක් බලන්න එපා කියලා තියෙන්නේ. එතකොට අර මිත්‍යාව තහවුරුව මොලේ ඇතුලේ තියන්න පුළුවන්. ඕක තමයි මිත්‍යාවේ තියෙන ප්‍රබල බලය. ලෝකෙ මෙච්චර රවුම්ව පෙද්දිත් මේ මිනිස්සු කියන රොටියක් වගේ කියලා. ලෝක බොලේ මෙච්චර රවුම්. ඒ වුණාට ආගමේ උගන්නන්නේ රොටියක් වගේ පැතිලි. මෙච්චර හොඳට පේනවා මේ වහින විදිය කියන කාලෙක නේද බා දෙයියෝ වස්සන්නේ. දෙයියන්ට මුත්‍රා අමාරුව හැදෙනවා තමයි වහින්නේ කියලා කියන්නේ. හෙන ගහන්නේ දෙයියන්ට වාත අමාරු පිට වෙනකොට. හරි සරට පිට වෙන පාටක් තියෙනවා නේද? ඉතින් එච්චර දේවල් කරනකොට මේ ආගමික නායකයෝ මම වුන්ව ඇත්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨ කොට අදහන්න ඕන. මෙච්චර විද්‍යාත්මක ලෝකයක් විවෘතව තීද්දි මේ වගේ දේවල් මිනිස් මොළයන් තුල තහවුරු කරන්නට මොන තරම් කෞශල්‍යයක් ඒ ආගමික නායකයෝ තුල තිබිය යුතුද? අර නීතිඥයෝ තුල වගේ නේ ගෝයන් කොලේ පෙන්නලා නඩුව පෙරද්දුවා මේකට මුවා වෙලා වෙඩි තියන්න බෑ කියලා. ගෝයන් කොලේ කතාව තියෙන එක. පැමිණිල්ලක් කළා මේ ගෝයන් කොලේට මුවා වෙලා මේ අහවල් ගෙනාට වෙඩි තියලා මලා කියලා. ගෝයන් කොලේක් උසාවියට ගෙනල්ලා මේකට මුවා ලැසෝමින් වෙඩි තියන්නේ කොහොමද කියලා පෙරද්දුවා නඩුව. ඉතින් ඒ වගේ own විශිෂ්ටයි. own විශිෂ්ටයි. අඥාන ලෝකයා තුල මෝඩයන්ගේ ලෝකයේ තුල ඔව් ඥානවන්තයන්ගේ ලෝකයේ මම හිතන්නේ ඒ ලෝකයට මේ මේ බිම පිහදාන්නවත් ওই මිනිස්සු ගනේ කියලා. කාණු සුද්ධ කරන්නවත් ගන්නෑ ඥානවන්තයන්ගේ ලෝකයට ওই විශිෂ්ටයි කියන ඒ පුජ්‍යලයා. එනිසා ඔය පින්නතුන්ට පුළුවන් ඔබේ ජීවිත පොත ඔබ කියවන්න. ඔබව ඔබ පූර්ණව හඳුනා ගන්න. ඔබ තුල ඔබ 100%ක් සැනසිලිදායක පුජ්‍යලයක් නිර්මාණය කරන්න. දුකට ගැටලුවට හේතු සාධක සියල්ල මුලින් උපුටා ඉවත් කරන්න. ඔබේ ඇඳුමේ ඔබ කටු තිබුණොත් ගලවලා ඉවත් කරනවානේ. මොකද ඇණියනේ වරින් වර ඔබ රිදවන නිසා. ඒ වගේ ඔබේ මනස තුල දුකට හේතු සාධක වන සියලු කටු පඳුරු උදුරා ඉවත් කරන්න. සද්ධර්මය යනු කිසිවක් නොවේ. සද්ධර්මය යනු කිසිවක් මත රඳා පැවැත්විය හැකි දෙයක්ුත් නොවේ. සද්ධර්මය යනු කිසිවෙක් ලබා ගන්නා දෙයක් හෝ ලබා දෙන්නා වූ දෙයක් නොවේ. සද්ධර්මයට කිසිදු වචනයක් නැත. කිසිදු රූපයක් නැත. එය ආලෝකමත්ව හෝ අන්ධකාරව පවතින්නේ නැත. ඒ සද්ධර්මය අඳුර හා ආලෝකය ඉක්මවාම පවතින්නේමය. ඔබ ලෝකේ දැකලා තියෙනවද අඳුර ආලෝකය ඉක්මවා? නෑ. මේ ආර්ය සත්‍ය දුටු අය පමණයි අඳුර ආලෝකය ඉක්මවා ලෝකක් ලොවක් දකින්නේ. ඒ ලෝකේ මොන පාටද? ඒ ලෝකේ හරිම සැනසිලිදායක පාටයි. ඈ හරිම සොඳුරු පාටයි. හරිම මිහිරි පාටයි. හරිම සැහැල්ලු පාටයි. ඒවටත් පාටයි කියලානේ කියන්නේ. හරිම සැප පාටයි. ඒ නිසා මේ ලෝකය අත්දකින්න ඔය හැම දෙනාටම වාසනාව භාග්‍යය දිරිය ශක්තිය ලැබේවා වැඩිපුර ධර්මයේ අසන්න. දැන් අපි මේවා අන්තර්ජාලයට යොමු වෙනවා. අපේ පින්නතුන් යොමු කරනවා බුදුබණ ඇඹිලි පිටි ආනන්ද තේරෝ කියලා සර්ච් කරොත් ඊට පස්සේ ලැබෙනවා මේ ඒ වීඩියෝ එකක් ප්ලේ වෙද්දී යට තියෙනවා ලිවින් බුද්දිස්ට් කියලා පොඩි කොටසක් ලින්ක් එකක්. ඒක ක්ලික් කළාට පස්සේ ඔබට පුළුවන් සම්පූර්ණ වීඩියෝ 200 ගානක් 300ක් විතර බලන්න මේ ධර්ම දේශනා තියෙන ශ්‍රවණය කරන්න පුළුවන්. අය ගොඩක් අය අර කලාතුරකින් සර්ච් කරද්දී එක වීඩියෝ එකක් අහන ඒගොල්ලෝ දන්නේ නැහැ අර අනිත් ලිස්ට් එකටම යන්න දන්නේ නැහැ. ඒ වීඩියෝ එකේ යට තියෙනවා මේකේ channel එකේ නම Living Buddhist කියලා. එය click කරන්න ඕනේ. ඊට පස්සේ තමයි සම්පූර්ණ channel එකට එන්නේ. හැමෝටම පුළුවන් තරම් බෙදලා දෙන්න. ඔබ සැනසෙල්ල දායාදේ කර කෙනෙක් බවට පත් වෙනවා. විශේෂයෙන් අන්තර්ජාලය තුල ඔය Facebook වල එහෙම කරන්න පුළුවන් කාර්යයක්. ඒකම මම හිතන්නේ Facebook එකකින් කරන්න පින්කමක්. අනිත් අයට මේක බෙදා දීම. ඒ නිසා ඒ එවැනි පින්කම් කරගන්න පින්කම් කියලා කිව්වහම හොඳ දේවල් කියන එක ජීවිතේට ආත්‍ය හිත සන්තෝෂයට පත් වෙන දේවල්. දර්ශනය දකිනකොට එකක් එක හොඳ දේවල් මිනිස්සු ජීවිතේ කරන්න ඕන. කාරුණික හිතෙන් හොඳයි. හැමදෙනාටම උතුම් වූ තෙරුවන් සරණයි.